ධම්මං සරණං ගච්ඡාමි අයං භදන්තා නමෝතන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝතන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත සංසාර සාරෝග විනිචනී සන්නිත සාසං සුචිතාර දිසං සන්දීර සංසන්න සනුපලාසං සංලාපදේසින් අනනේදිසාසං සංසාභිගංකේවලමෝහනාසං සන්නාස සම්මාර අනේවිසේසං සන්තේවි සන්දාති මුදාරහසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්තින් හතගෝර පාසං සංසාර ගාමින් සුචිතාර වාසං සංවාර සංඝං අනමේ රසාසං සතර සැදසායුර නවසා නිවන් වැදන ඇතිරණ නැතිලේ එකතෙන් දුරුකරන ඉලෙසින් මෝනසන යුදෙතුන් ලෙසින් මර යුදෙයි දෙවි රකින ඇතුරින් සතුට දෙන කෙලෙතුන් ඇති නැතන වඳින් දැකින් සිරසම් මේ පහන සැකසන් දුරු කරන කෙලෙසින් මෝනතන අගතස දෙන නැතිය යුතු පවු හැම නතන භවතමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලතු කැප දමා කර කෙරෙත නෙත් යොමන වඳින් දැසින් කිරි කදහම් ගුණ පහන සාස්තාතු මදවතා ධම්මෝ සංදෙන්තිකෝ අසාලිකෝ ඒහි පන්සිකෝ ඕපනලිකෝ පංචන්තං දේති සම්බෝ විඤ්ඤෝ හීති. අමර සිංහාරාමයේ තරවාසී ගරුතර මහා සංඝරත්නය අවසරයි සැනසවත් වාසනාවන්ත පින්තුනි. අද දින මේ පින්තුන් වත් මාසයේ ආරම්භක දිනෙහිදී විශේෂ අරමුණක් නිමිති කරගෙන මේ සමර සිංහාරාම විහාරස්ථානය රැස්වලා පිරිසිදු පාන්දර උසස් සීලක පිළි අවස්ථාව දිනේට නිමිත වැඩසටහනේ සංගයක් හැටියට සිදු කරන උදෑසන දහම දේශනාවටයි මේ අත්සන් හඳුන් දීමට බලාපොරොත්තු වන්නේ. මේ ප්‍රදේශයේ පිළිතුන්ට බණ කියන ගැදීම අපි භාග්‍යයක් කොට සලකනවා. බොහෝ පිළිතුන් අපි දැන් හඳුනන පිළිතුන්නේ ඉන්නේ. මම නම් ඇතැම් විට සමහර අය ගන්නවා මේ අත්සන් නම් මං ගැන දන්නේ නැහැ බොහෝ විට. නමුත් පොඩි කාලේ ඉඳන් මට මතකයි මේ අත්සන් දිහ බලනකොට බොහෝ දෙනෙක් මම දන්න අය. මමත් කුඩා කාලේ මේ විහාරස්ථාන හිටිය කෙනෙක්. මහාන වෙන්න කාලේ මුල් කාලේ හිටියේ එලිගේ කාලේ සැදෑවන් බොහෝ පින්තුන් අපට උදව් උපකාර කළා. අපට අනුගුණ දැක්වා අපේ දෙමව්පිය වගේ බොහෝ දෙනෙක් අපට කරකපු ඇත්තන්. එනිසා අපි කොහේ ගියත් අපට නිතර මේ ඇත්තන් පිළිපත් වෙනවා. ඉඩක් ලැබී අවස්ථාවන් වලදී අපත් මෙහි ඇවිල්ලා අපට හැකි විදියට අපි අනුගුණ දක්වනවා. එනිසා මේ ඇත්තන් හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා. අපට අනුග්‍රහ කරපු, අපට උදව් උපකාර කරපු එතනට පුඩා ආහාරය අපට මඟ පෙන්වීම කරපැත්තුණු මියන්ත්‍රේ ඉන්නවා. එනිසා හැම දිනකටම අපි ආශිර්වාද කරමින් ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ලෝකේ වටිනාම දේ. වරුණාහන්සේ දේශනා කරනවා සවන අනුත්තරය කියලා කාරණයක්. සවන කියන්නේ ඇසීම කියන එක. අසන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද කියලා බහමිතන වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, අපේ දේශවල් නරක ජීවිතයෙන් නොයෙක් දේවල් අහලා තියෙනවා. ගීත අහනවා, කතාවල් අහනවා, එක එක අයගේ විස්තර අපි අහනවා, ඉගෙන ගන්න කරුණ විද්‍යාව කරුණ අපි ඉගෙන ගන්නවා, භාෂා ඉගෙන ගන්නවා. මේ බොහෝ කරුණ අතරින් පින්වත්නි ලෝකේ වටිනාම දේ තමයි ධර්මය අහන්න ලැබෙනවා කියන එක. එනිසා යම් කෙනෙක් බුදුබණ අහනවා නම් තමගේ කන් දෙකෙන් ඒක තමයි පින්නතුන් අපේ ජීවිතය අහන වටිනාම දේ වෙන්නේ. එනිසා මේ අත්නම් හැම දිනෙකම වාසනාවන්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුන් මේ වගේ බණහන් හැම දිනකම අවස්ථාව ලැබෙන්නේ නැහැ. කාරණා අටක් ධර්මයේ සඳහන් වෙනවා අත්ත දුක්ඛක්ඛන කියලා. දුක්ඛක්ඛන කියලා කියන්නේ දුර්භාග්‍ය අවස්ථා, අයෝග්‍ය අවස්ථා. අයෝග්‍ය අවස්ථා අටක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මොනවද අවස්ථා? එක්තරා ආරක ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ලෝකයට බණ කියනවා. මෙහෙම බණ කියන අවස්ථාවේදී සමහර අය, සමහර සංසරගත සත්වයන් ඉපදෙලා ඉන්නේ තිරසංගත සත්වයන් හැටියට. දැන් අපට පේන බල්ලෝ, බලල්ලෝ, වඳුරෝ, ගවයන් යන අස්වැලිත දෙවිවි. එනිසා බුදුවරයෙක් ඉදහමක් ඇහුණාද? ඇතැම් විට බුදුවරයන් වහන්සේ කෙනෙක් වැඩ සිටින විහාරස්ථානයේ සමීපයේ සතු හිටියා. එන්නතුනි අන්දමින් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. එනිසා අන්නේ දුර්භාග්‍ය අවස්ථාව ඔබ අපත් හැම දෙනාම ඉක්මවල තියෙනවා. ඇතැම් විට සමහර වෙලාවලදී බුදුවරයෙක් ඉදහමක් ලෝකයේ ප්‍රකාශ වෙනවා. ප්‍රකාශ වෙන අවස්ථාවේදී සමහර ප්‍රශ්නයන් දෙන්නතුනි ඉදිරියලා ඉන්නේ අවිචි නිරජීත දෙන්නේ. නිරජීහි ගැටි දුක් විඳින මේ සත්‍යයන්ට බුදුවරයන් පහළ වෙනා ලෝකේ වැඩ සිටලා ධර්ම දේශනා කළ ශ්‍රීනන්පාල යනවා. ශ්‍රීනන්පාල කියන බණ අහන්නකවත් බුදුවරයෙක් ලෝකේ පහළ වෙනාද කියලා දැනගන්නවට අවස්ථාවක් නැහැ. ඒකත් දුර්භාග්‍ය අවස්ථාවක්. ඇතැම් විට පින්නතුනි බුදුවරයන් වහන්සේලා ලෝකේ ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරන අවස්ථාවලදී සමහර සත්‍යයන් ඇතැම් විට ධ්‍යාන වඩලා ඉතාම දීර්ඝායුෂ දෙවිවරු වෙලෙක දෙන්නවා. අරෝපාවචර බ්‍රහ්ම ලෝකෙදෙන දෙවියන් වගේ ඉතාම දීර්ඝ කාලයක් ආයුෂ තියෙන ඇතැන්ට කල්ප හාර පන්සිය ආල්පතින දෙවුව ඉපදෙනවා. ඇතැන්ට බුදුවරයන් වහන්සේ ලෙක්ෂණ එෙන්මක් නෙවෙයි. ඇතැන්ට බුදුවරයන් වහන්සේ වෙලා දහස් නම එතා දෙසිය එතා පන්සිය දෙදාම පහළ වෙල යනවා. එකම ආසු භාරය සත්‍යයන් දීර්ඝායස්ත දෙවිවරුවල ඉපදෙලින්නවා. බුදුවරයන් වහන්සේ කෙනෙක් ලෝකය පහළ වෙලාද කියලා ආරංචියවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ දුර්භාග්‍ය අවස්ථාවවත් ඔබත් අවන් ඉක්මවල ඉන්නේ. ඇතැම් කාලවල පින්නතුනි සද්ධර්ම යාමට අවස්ථාව ලැබෙනවා. සද්ධර්මයේ ලෝකී ප්‍රකාශ වෙනවා. ප්‍රකාශන සමහර සත්‍යයන් ඉපදෙලින්නවා ඈත ප්‍රදේශවල. වර්තමාන කාලේ නම් අප්‍රිකානු රටවල්වල, ලැතින් ඇමරිකානු රටවල්වල වාගේ ඉතාම ඈත ප්‍රදේශවල ගෝත්‍රික ජනයායකට ඉපදලා ඉන්නවා. අන්න එවැනි අයට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න අවස්ථාව ලැබෙන්නේ. ප්‍රඥාන්ත ජනපදවල ඉපදෙන සත්‍යයන්ට. ඇතැම් විට සද්ධර්මයේ ලෝකයේ ප්‍රකාශ වෙනවා. ප්‍රකාශනාල පින්නතුනි ඇතැම් විට විහාරස්ථාන සමීපයේ බුදුරයන් වහන්සේලා සමීපයේ කාලය ගත කරනවා. නමුත් මිත්‍යා දෘෂ්ටික දෙමෝපියන්ගේ දරුවන්ව ඉපදෙලා දැඩි මිත්‍යා මතවාදවලට පිටේ ඉන්නවා. ඒ ඇට දහමක් කරා එන්නට පිටයෙන්නේ නැහැ. ඒ ඇගේ වැරදි මතවාද නිසා. මෙන්න මේ දුර්භාග්‍ය අවස්ථාවත් ඔබත් අපත් ඉක්මවල තියෙන්නේ. ඒ වගේම පින්නතුනි තවත් සමහර අවස්ථාවල සද්ධර්මයේ ලෝකයෙන් ප්‍රකාශ වෙනවා. ඇතැම් විට සද්ධාවන්ත දෙමෝපියන්ගේ දරුවන් ඉපදෙලා ඉන්නවා. ඉපදෙලක කියක් පින්නතුනි උපතින්ම ආබාධිත වෙලා ඉපදෙන්නේ. නොයෙකදී ඒ සෞඛ්‍යාබාධ, දෘෂ්‍යාබාධ ආදී ආබාධිතයි ඉපදෙලා ඉන්නේ. ඇතැම් විට දෙමෝපියන්ගේ එකම දරුවා එකම දුව පුතා වෙලා ඉපදෙනවා. ඒ ඇයටත් පින්නතුනි මේක හැම ප්‍රතිපලයක් ගන්න අවස්ථාවක් නෑ. තවත් සමහර අවස්ථාවලදී පින්නතුනි සමහර අය බුදුවරයෙක්ගේ ධර්මය අහන්න ලැබෙන කාලෙක ඉපදෙලා ඉන්නවා. ධර්මය ප්‍රකාශ වෙනවා. නමුත් ප්‍රකාශනක් වෙනදී සමහර අය උපතින්ම මන්දබුද්ධිකයි. ඇතැම් විට දෙමෝපියන් ශ්‍රද්ධාවන්තයි. දෙමෝපියන් බුදුන් දහම් සමුත්තරට ගිහිල්ලා. නමුත් දුව දරුවා උපතින්ම මන්දබුද්ධිකයි. දහමක් ඇට සිත යොදන්න තරම් බුද්ධියක් නැහැ. අන්න ඒ අයටත් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න අවස්ථාවක් නැහැ. ඇතැම් අවස්ථාවලදී පින්නතුනි සමහර භාග්‍ය සම්පන්න අය මනුස්ස ලෝකෙට දෙනවා. හොඳ ප්‍රදේශවලට දෙනවා. ශ්‍රද්ධාවන්ත දෙමෝපියන්ගේ දරුවන් හැටියට ඉපදෙනවා. හොඳ අංග ශක්ති යුක්ත හොඳ බුද්ධියෙන් යුක්ත හොඳ රූප සම්පන්නයෙක් ඉපදෙනවා. ඉපදෙන බන්නකොට ලෝකෙ දෙස බන්නකොට ලෝකේ බුදුවරයන් වහන්සේ කෙනෙක් පහළ වෙලා නැහැ. ලෝකේ ශ්‍රද්ධාවන්ත අහන අවස්ථාවක් නෑ. දෙන්නුනේ මෙන්න මේ අවස්ථාව අත කලකන්නේ අක්ෂ දුස්සක්කන කියලා. මෙන්න මේ අක්ෂ දුස්සක්කන ඉක්මවනවායි කියලා කියන්නේ. මේ හට ඉක්මවන යම්කිසි කෙනෙක් බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා සුදුසු ප්‍රදේශකව අංග විකලස්ත්‍යකින් බැහැරව හොඳ බුද්ධිමත් ස්වභාවයෙන් යුක්තව ප්‍රධානමාත දෙමෝපියන්ගේ දරුවන් හැටියට ඉපදෙන්න ලැබෙනවා කියන එක පින්නතුනේ ඉතාම දුෂ්කරව සිදුවන කාරණා. ඒක ඉකා ගන්නවත් බැරි තරම් දුෂ්කර කාරණයක්. පින්නතුනි අපට මෙලෙස සම්බුද්ධෝත්පාද කාලයේ ඉපදිලා බණහන්නට මේ වගේ සීලාදී ගුණධම් පුරන්නට අපේ සතර බොහෝ පින් කරපු ඇත්තන්. ඇතැම් විට අපිට බුදුවරන්ගේ ශාසනවල අපි උගාක් පින්කම් කරලා මේ සඳහා ප්‍රාර්ථනා කරලා ආපු අය අපි. ඒ නිසා පින්නතුනි මනුෂ්‍යයන් වශයෙන් ලෝකේ දැනට මිනිස්සුන් ඉන්නේ කෝටි 680ක් 800කට වගේ ආඛන ගාන. අනිත් පැත්තෙන් මේක සංසන්දනය කරලා බලනකොට මිනිස්සු කියන්නේ පින්නතුනි ඉතාම අල්ප ප්‍රමාණයක් මේ ලෝකේ ඉන්නේ. ඒ මිනිස්සුන් අතරිනුත් කෝටි සංඛ්‍යාත ජනතාව අතුරින්නුත් ඉතාම සීමිත ප්‍රමාණයකට විතරයි බෞද්ධයන් වෙලා සැබෑ ධර්මං අහන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා අන්න ඒ දුර්ලභ අවස්ථාව ඔබත් මාත් ලබාගෙන තියෙන්නේ. එනිසා පින්නතුනි අපට ජීවිතේ වෙන මොනවා නොලබුණත් කමන්නේ. අපට ජීවිතවල ලෙඩදුක් තියෙන පුළුවන්. දුරදරුවන්ගේ ගැටලු තියෙන පුළුවන්. ජීවිතවල අඩුපාඩුම් තියෙන පුළුවන්. ඊටකනම් වල ප්‍රශ්න තියෙන පුළුවන්. ඇස්තෙන් මඩු වෙන්න පුළුවන්. ඇඟේ පතේ වේදනාවක් එක්කෝ තියෙන පුළුවන්. එච්චර ආර්ථික සංකීර්ණයක් නොලබුණා වෙන්නත් පුළුවන්. මහා ඉර රැකියා නැති වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි ඒ සියලුම දේවල් එක පැත්තකට දාලා ධනය, උපත්කම්, උපරි සම්පත්තිය ඒ වගේම රැකිරක්ෂාදිය මේ සියල්ලක් තරාදියක එක පැත්තකට දාලා රජ සමිතියක පැත්තකට ගලියකටම දාලා අනිත් පැත්තේ තියෙන තුනේ ධම වෙත දැම්මොතින් ධර්මයේ සද්ධර්මයේ නැමැති දේ කරාදී අනිත් පැත්තේ දැම්මොතින් අර සියලටම වඩා බහින් වැඩි සද්ධර්මයේ කියන එක. ඒ නිසා තියෙන මතක තියාගන්න බෞද්ධයන් හැටදී නැති අපේ ජීවිතයේ කොයිතරම් ගැටලු අභියෝග ඇති වුණත් කොයිතරම් දුෂ්කරතා ඇති වුණත් අපට පින්නතුනි ඉන්න තැනක් නැති වුණත් අපි ඉන්නේ යම් කිත් පොදු ස්ථානයක ගහකට වෙන්න පුළුවන්. ගහක් යටගේ කියත් පින්නතුනි අපේ ජීවිත හරින් වටිනවා. මොකද අපි වටිනාම දේ ලෝකේ ලබා ගන්න තියෙන්නේ. වටිනාම දේ තමයි සම්ධර්මය. ඒ නිසා පින්නතුනි අන්න එවැනි සද්ධර්මයේ ලැබුණු කාලයක යම්කිසි කෙනෙක් ඉපදලා ඉන්නවා නම් හොඳ බුද්ධියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි උපතින්ම යම්කිසි කෙනෙක් අත් දෙකක් අහිමිව දෙපා අහිමිව උපතින්ම අත් දෙකක් නැහැ දෙපාක් නැහැ නමුත් හොඳ බුද්ධියක් තියෙනවා. ඒ කියනවා උපතින් වලින් මේපදලා අවුරුදු 100ක් එකතැනම මල මුත්‍ර වගුරුවාගෙන එකතැනම අවුරුදු 100ක් සිටියත් බුද්ධෝත්පාද කාලයේක හොඳ මිනිස් ආත්ම භාරයක් නම් ලබලා තියෙන හොඳ බුද්ධියක් නම් ලබලා තියෙන්නේ පින්නතුනි ඒ අවුරුදු 100ක් ඉතාම ශ්‍රේෂ්ඨ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් ඇටියටයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් පින්නතුනි කල්පනා කරලා බලන්න අපට එවැනි වැසණයක් අපි කාටවත් නැහැ. ඊට වඩා අඩු දේවල් තමයි අපි අඩු කරදරයන් අපි කාටවත් තියෙන්නේ. එහෙනම් පින්නතුනි අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කයක් කරගන්නට ඕන ධර්මයේ අහන්නට ඒ අහපු ධර්මය අනුව අපේ ජීවිත අසුරවා ගන්නට. එක්තරා කතා ප්‍රවෘතියක් තියෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා වැරදි වැඩක් කරපු කෙනෙක් සොරකමක් වැනි වැරදි වැඩක් කරපු කෙනෙක් රටේ රජතුමා ඔහුට දඬුවමක් නියම කළා. දඬුවම මොකද්ද? ඔහුට උලක යන නියම කළා. උලක යනවා කියන්නේ දඬුවමක් වෙන්නේ වැඩි වෙඩි පින්නතුන් දන්නවා. පින්නතුන් සාධාරණයක් වෙන බලන්නේ. ඊළඟවදක් සාධාරණයක් දෙන්නේ. ඔතිකන්තේ ඉන්නකොට නිදයන් ගැට එනව නේද? ඔව්. ඒකවල හේත් වෙල ඉන්නවනම් ටිකක් ඉස්සරහට එනේතකොට හරි. ඒකවල නිදයන් ගැටි අඳු වෙනවා. පිටුත් එක්තරා කතා ප්‍රවෘතියක් කියන දැන් මේ කතාව අනුව රජතුමා මෙයාට නියම කළා දඬුවම. මොකට දඬුවම? කුල තියෙන එක. කුල තියෙන දඬුවම මෙයාටම ගන්නවා. අජ්‍යත පිටපස්සට කියලා ගැට ගහලා ඉතාලම සියලු උලක පුත රිටක මේක නැති පිටපස්සෙන් තියන ටිකෙන් ටික හරියෙලෙලි සිදුරු කරගෙන සලකනවා. පින්නතුනි මේ දුක මරණ දඬුවම් විවිධ මරණ දඬුවම් ලෝකේ තියෙනවා. නමුත් මේ දඬුවම් අතරින් බොහෝ කාලයක් විඳවල මැරෙන දඬුවමක් තමයි උර තියෙනවා කියන එක. ඇතැම් විට වරුවක් දවස් දෙකක් කෑ ගහලා බලවත් වේදනාවෙන් ඇස් අන්නාසාදී ඉන්ද්‍රියන් වලින් දේ වගුරු වල තමයි මරණයට පත් වෙන්නේ. ඉතින් මේ තරම් වේදනාවක් දෙන දෙයක් තවස්සන් නිරෝගේ නැහැ. මොකද අපි කොච්චර දරුණු රෝගයක් කියලා කිව්වත් ඒ කිසිම රෝගයකින් මේ තරම් වේදනාවක් දෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා උලකියන රජතුමා නියම කළා රාජ්‍ය පුරුෂයෙක්ගේ මොකද මෙයාව දැන් උල තියෙනවා. දැන් උල මත මෙයා ඉන්නවා. උල මත තිබ්බට පස්සේ මෙයා කෑ ගහනවා. මොකක් කියලාද කෑ ගහන්නේ? මෙයා කියනවා අනේ මාව ඉක්මනටම මැරෙන්න. මට මේ දුක වෙන්නේ නැහැ මා ඉක්මනට මැරෙන්න කියලා මෙයා කෑ ගහනවා. කෑ ගහන අවස්ථාවේ පින්නතුනි මේ තැනත්තාගේ අතීත ආත්ම භාවයක ඥාතියෙක් දැන් දෙවි කෙනෙක් හැටියට ඉඳලා ඉන්නවා. මේ දෙවිය දැක්ක මේ පුද්ගලයාට අත්පන ඉරණම ගැන දැකලා මේ පුද්ගලයාට අහසින් නැවිලා මොහොත සඳහන් කරනවා. මිනිස්සු මැරෙන්න හිතන්නේ බතව මොහොතක් හරි ජීවත් වෙන්න හිත හදාගෙන ඉන්න. තව මොහොතක් හරි උත්සාහවත් වෙලා මේ මුල මත මේ ඉන්න මැරෙන්න නම් ඉපත් වෙන. දැන් මෙච්චර දුකක් වෙන අවස්ථාවේදී මේ දෙවිය වෙල මොකද කියන්නේ? ඔය මැරෙන්න එපා තව මොහොතක් හරි මුල මත මේ ඉන්න කියලා. දැන් මේ පින්තුන මොකද කලකනා වෙන්නේ කියනකොට දැන් මේ ප්‍රකාශය කරනකොටම පින්තුන එතනින් ආව මේ දඬුවම නියම කරපු රජතුමා. දඬුවම නියම කරපු රජතුමා එනකොට රජතුමා දැක්ක මේ දෙවි කෙනෙක් අහසින් මේ වගේ ප්‍රකාශයක් කරනවා. රජතුමා අහනවා මේ දෙවියාගෙන් ඔබ මේ මරණයට ලක්වන කෙනාගේ මේ දඬුවමට ලක් වෙච්ච කෙනාගේ හතුරෙද කියලා. මෙච්චර වේදනාවක් විඳින කෙනෙකුට තව ජීවත් වෙන්න කියලා කියන්නේ ඔබ මෙයාගේ හතුරෙද කියලා. එතකොට මේ දෙවියා කියන රජතුමනි මට මෙයාගේ ළඟට යන්න බෑ පොඩ්ඩක් බැහැරට යන් පොඩ්ඩක් පිටතට යන් කියලා ටිකක් එහාට ගිහිනා රජතුමාට කාරණේ කියලා. මොකද කාරණේ? මේ දෙවියා දකිනවා මේ තැනැත්තා මිය ගිහින් ඉපදෙන්නේ අවිචි. අවිචි මහ නිරේ ඉපදෙන්නේ දැන් මේ සූදානම් ඉන්නේ. එතකොට මේ දෙවියා කියනවා රජතුමනි අවිචියේ විඳින දුක මේ උලමට විඳින දුකට වඩා 10000 ගුණයකින් වැඩි. මෙයා මැරුණට පස්සේ මෙයාට විඳින තියෙන දුක මීට වඩා 10000 ගණනකින් වැඩි. ඒ නිසාම මම තා මොහොතක් හරි මේ උලමට ඉන්නේ කියලා මෙයා දැකේවත් කරවන්නේ කියලා. බලන්න පින්නතුනි. අර උලමට ඉන්න එකත් හොඳයි. මේ අවස්ථාවේ පින්නතුන් හයිස් මා බලවත් සංගීකට පත් වුණා. සංගීකට පත් වෙන රජතුමාට කියනවා රජතුමා කියනවා ඉක්මනට රාජපුරුෂයන්ට මෙයා නිදහස් කරන්න කියලා. දරුවෙන් නිදහස් කරන්න කියලා. දරුවෙන් නිදහස් කළා ඊළඟට මෙයා සුවපත් වෙනවා මෙයා හස්ති කාලේ පින්නතුනි මහන් වෙනවා. අතර ස්වභාවය වෙනවා බෝධ වෙනවා. මහන වෙන විතර අපි වෙන යා ධර්මයේ දීර්යයෙන් ධර්මය රැකලා මෙයා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා හත් වෙනවා. දැන් බලන්න පින්නතුනි සමහර අය සමාජයේ වැරදි වැඩ කරනකොට අපි සමහර අය බොහොම උගත් කියලා හිතාගෙන ඉන්න අය කියනවා මෙයාට දැඩි දඬුවම් දෙන්න ඕන කියලා නේ මරණ දඬුවම නියම කරන්න ඕන කියලා අපේ සමහර අය කියනවා නේ. පින්නතුනි මේ කතා අපි දන්නවා නම් අපි හිතන සත්‍යයන් ගැන කියන්නේ කොයිතරම් වරදක් කළා එතන පිළිගන්න අන්න පුළුවන් වැරදි කරුවේ තින්දා. නම් කිසිම කෙනෙකු ජීවිතයක් අහිමි කරන්න අපට හිතියක් නැහැ. ඒ තරම් ජීවිතයක් වටිනවා. අනිත් අයට හානියක් වලිසාව කාර්යයක් සමාජයෙන් මෙන්තල කියන එක වරදක් නැහැ. නම් කෙනෙකුගේ ජීවිතයක් නැති කරනවා කියලා කියන්නේ මේ අවස්ථාව අහිමි කරනවා කියලා කියන්නේ. එයාට ඇතැම් විට මහා අල්ප ගාණක් දුකදී ඉපදෙන එක හේතු වෙනවා. මෙන්න මේක තමයි පිළිතුරු බුදුදහමෙන් අනාවරණය කරන හැබැයි අනුකර මේකයි. අපිට පින්නතුනි ජීවිතේ නොයෙක් විදිහෙහි අභියෝග තියෙනවා. නොයෙක් විදිහේ අනතුරු තියෙනවා. නොයෙක් විදිහේ අපරපද්‍ර කරදර ආදී තියෙනවා. දැන් කුඩා කාලේ නම් අපි විභාගයක් අතුමත් වීම කලකන්නේ ජීවිතේ මහා ලොකු අනතුරක් විදිහට. ඊට පස්සේ ටිකක් වැඩි වෙදි ඉවර පස් වුණාට පස්සේ අපි රැකියාවක් නිසි කාලේ නොලගුණා නම් අපි සලකන්නේ හරි අපරාධය. දැන් වයසක් යනවා රැකියාවක් ලැබුණ නැහැ කියලා. ඒ වගේම තවත් සමහර අය ජීවිතේ නොතන හැදෙන මියැත්තන් නිසි කාලේ විවාහ වෙන්න බැරි වුණා නම් දුක් වෙනවා නේ නිසි කාලේ විවාහ වෙන්න බැරි වුණා දැන් පරක්කු වෙනවා නේද කියලා. විවාහ වෙච්ච යාත්තන් හැටම එක දූ දරුවෝ ලැබීම ප්‍රමාද වෙනකොට දූ දරුවෝ නැලපෙනකොට බොහොම දුක් වෙනවා. අනේ තාම දරුවෙක් නැහැ නේද කියලා හැටම එක බාරහාර වෙනවා අපි. ඒ වගේම තවත් සමහර අයට පින්නතුනි ජීවිතේ දරුවන් ලැබුණත් දරුවන්ට නොයෙක් ආහාරෙලට දුක් හැදෙනවා. ඒ වගේම තවත් සමහර අයත් කේවල් දොරවල් ලොකස් නැති වෙනවා. ඉඩ කඩම් වලක්ස් නැති වෙනවා. ඒ වගේම සමන්ට දෙක දුක් හැදෙනවා. ඇතැම් විට වයසට යනවා. දැන් මෙන්න මේ වගේ කරදර එනකොට පින්නතුන් අපි හිතනවා අනේ ජීවිතෙන් නම් වැඩක් නැහැ කියලා. පින්නතුන් මේ කිසිදු දෙයක් බුදුරජාණන් වහන්සේගේ දහම අනුව ජීවිතේ ලොකු අභියෝග නෙවෙයි. මේ ඕනම අභියෝගයක් ජීවිතේ උපරිම වශයෙන් අවුරුදු 100ක් තියෙන පුළුවන්. උපරිම වශයෙන් ජීවත් වෙන කාලය විතරයි මේ අනතුරටක තියෙන අපිට. ඒ වගේම කෙනෙකුට හිතන්න පුළුවන් මරණයට පත් වීම. මරණයේ ජීවිතයේ ලොකු වහිනීමක් නේද කියලා. පින්නතුනි බුදුදහම දාන අයන ඇටියට. බුදුදහම දාන අයන ඇටියට මේ මරණය කියලා කියන්නේ ජීවිතයේ ලොකු අනතුරක් නෙවෙයි. මරණය කියලා කියන්නේ හරියට කිලිටි වෙච්ච වස්ත්‍රයක් අයින් කළා වෙනත් අලුත් වස්ත්‍රයක් දාගැනීම හා සමානයි. ඒ නිසා පින්නතුනි මරණයවත් බුදුදහමෙන් හැටියට ජීවිතේ ලොකු අනතුරක් නෙවෙයි. එතකොට විභාග සමත් වීම, රැකියා අහිමි වීම, විවාහය ප්‍රමාද වීම, දරුවන් ඇති වීම, දරුවන් ලැබීම ප්‍රමාද වීම, දරුවන්ගේ අනාගතය නැකල කරදර ඇති වීම, ලෙඩ දුක් හට ගැනීම, මහලු වීම, මරණය කියන මේ ජීවිතය අපි ලොකු සම්භාගයක ලොකු කරදර කියලා හිතාගෙන ඉන්න කිසිම දෙයක් වෙනුනේ බුදුදහමෙන් හැටියට ජීවිතේ ලොකු අනතුරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකයේ 15 වෙනි ශ්‍රේෂ්ඨතම ප්‍රඥාවන්ත උත්සමයා. උන්වහන්සේ හඳුනාගත්ත ජීවිතයේ හැබෑම අන්තර මොකක්ද කියලා. එහෙනම් පිළිතුරු මොකද ජීවිතය වල තියෙන ලොකුම අනතුර? මරණයත් නෙවෙයි නම් ජීවිතය අනතුර. එහෙනම් මොකද අනතුර අපේ ජීවිතේ? අපේ ජීවිතයේ අනතුර තමයි පින්නතුනි මිය ගිහිල්ලා නැවත ඉපදීම සහ ඒ ඉපදෙන අවස්ථාවේදී අපාගත වෙන්න තියෙන අවස්ථාව. මරණයෙන් පස්සේ අපාගත වීමට තියෙන අවස්ථාව තමයි අපට ජීවිතයේ ලොකුම අනතුර. ඊට වඩා අනතුරක් නැහැ. මරණය හෝ මරණාසන්න දුකකට හෝ පත්වීමෙන් ලැබෙන අනතුරක් වෙනනම් ඒ උපරිම අනතුර අවුරුදු 100කට විතරයි සීමාවන්නේ. නමුත් මරණයෙන් පස්සේ අපි දුගති ගන්න උනා ය කියන්නේ අවුරුදු ගණන් වලින් නෙවෙයි පින්නතුනි, කල්ප ගණන් වලින් ඇටමඩ දුක් විඳිනවා. සමහරට සමාන සත්‍යයන් අසංඛ්‍ය කල්ප ගණන් දුක් විඳිනවා. අසංඛ්‍ය කියන්නේ අවුරුදු වශයෙන් ගත්තොත් 1.140ක සංඛ්‍යාවක්. දැන් කෝටියට 0.7යිනේ. දැන් 100,000ට 0.6යි. කෝටියට 0.7යි. ඔහොමම ගණන් කළා 1.140ක සංඛ්‍යාවක් වෙනවා නම් අවුරුදු වලින්. අන්න ඒකට අසංඛ්‍ය කියලා කියන්නේ. සමාර සත්‍යයන් අසංඛ්‍ය කල්ප ගණන් දුක් විඳිනවා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ කර්ම මත ජීවිතයේ සැපය අනතුර ලෙස බුදුදහම දකින්නේ මරණයෙන් පස්සේ සත්‍යයන්ට අපාගත වෙන්න තියෙන අවස්ථාව. ඒ නිසා පින්වතුනි සමස්ත බුදුදහමම විග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මේ අනතුරෙන් සත්‍යය මුදවා ගන්න. මේ අනතුරින් මුදවා ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි මුගලන් හාමුදුරුවෝ, සැරියුත් හාමුදුරුවෝ වැනි මහරහතන් වහන්සේලා සමස්ත ජීවිතයම මිනිසු වෙනුවෙන් කැප කළා. ඇතැම් විට ඉතාම දුෂ්කර ප්‍රදේශවලට වැඩම කරලා මිනිසුන්ට මේ අනතුර ගැන දේශනා කළා. විශේෂයෙන්ම මුගලන් හාමුදුරුවෝ. මුගලන් හාමුදුරුවන්ගේ ලක්ෂණයක් වුණා උන්වහන්සේ විවේක තියෙන අවස්ථාවල ඇතැම් අපාගත ස්ථානවලට වැඩම කරනවා. වැඩම කරන අපායේ දුක් විඳින සත්යන්ට සාක්ෂා කරනවා. ඒ සත්යන්ගේ මහන කොයි අකුසල කරනද දැන් මෙතන ඉපදලා ඉන්නේ කියලා. ඒ විස්තර මනුස්ස ලෝකයේ ඇවිල්ලා තියෙනවා. ඇතැම් විට මනුස්ස ලෝකයේ යන අවිශ්වාස කරනවා නම් මුගලන් හාමුදුරු කරන්නේ උන්වහන්සේ ඉරිදි බලෙන් අපරස්පයින්ට පස්සලා හිටිය ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඉරිදි බලෙන්ම පෙන්වන අපාය විස්තර හැමම හරියට චිත්‍රපටයක් පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ විවේක තියෙන අවස්ථාවලදී දිවි ලෝකයට වැඩම කරනවා. දිවි ලෝකයට වැඩම කළේ ඒ විස්තර දැනගෙන මනුස්ස ලෝකේ නැතනම් ඥාතීන්ගේ විස්තර ඉද දැනගන්නවා. දැනගෙන ඒ දොරතුරු මනුස්ස ලෝකයට ඇවිල්ලා කියනවා. කියලා මිනිස්සු කුසලයේ සඳහා උනන්දු කරනවා. ඇතැම් මිනිස්සු දිව්‍ය ලෝක අවිශ්වාස කරන අය ඉන්නවා නම් ඒත් අන්න දිව්‍ය ලෝක එහෙමම නිර්මාණය කරනවා කියන විදිහට සංස්කරනවා. මිනිස්සු මේකේ පහදිනවා පින්නතුන්. මෙන්න මේ වගේ සුවිශේෂ කාර්යභාරයක් සිදු කළා. මුගලන් මහරහතන් වහන්සේ පින්වත්නි උන්වහන්සේලා ලොකු කැපවීමකින් මිනිස්සු කෙරේ ලොකු කරුණාවකින් මේක කළේ. කෙනෙකුට පින්වත්නි කරුණාවන්ත නම් අපි ඇතින් මෙට කුසගින්නෙන් ඉන්න කෙනෙකුට ආහාරයක් දෙනවා. ඒ වගේම වස්ත්‍රයක් අඩුපාඩු තියෙන කෙනෙකුට අපි වස්ත්‍ර ටිකක් දෙන්න පුළුවන්. ගියක් නැති කෙනෙකුට ගියක් හදලා දෙන්න පුළුවන්. මේව පින්වත්නි පින්කම්. මේව හොඳ දේවල්. මේවා අපට සතරේට කැපවීමක් දෙන්න දෙන පින්කම්. නමුත් මේ සියල්ලම වඩා වටින්නේ පින්තුනි සබ්බදාන ධම්මදාන දිනාතිකී ප්‍රාකාරයක කෙනෙකුට සද්ධර්මයේ දේශනා කළා කෙනෙක් නිසිමඟට යොමු කරන්න පුළුවන් නම් ඒක අර කෑමක් බීමක් දෙනවට වඩා බොහෝ වටින දෙයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඇතැම් විට මරණාසන්න වෙච්ච සමහර ඇත්තන්ට සත්තමානක කුමාරය වෙන කතා මේ ඇත්තන් දන්නවා. යම් කිසි කෙනෙක් මරණාසන්න වෙලා ඉන්නව නම් ඒ කෙනාගේ මරණය වළක්වන්නත් අමාරු සත්‍යයක් නැති වෙන්නේ. උන්වහන්සේ පින්නතුනි බෙහෙත් හේත් කළ වෙන උපක්‍රම යොදමින් හිටියේ නැහැ. බුදුහාමර මොකද කළේ? උන්වහන්සේ කළේ යන තැන සුගතිගාමි වෙන විදිහට වැඩ කළා. හිත හොඳ ස්ථානයක ශ්‍රද්ධාවෙ පිහිටෙව්වා. ඒ නිසා මරණාසන්න කෙනෙකුට කරන ලොකුම අනුග්‍රහය තමයි යාට සුගතිගාමි වෙන්නට තියෙන අවස්ථාව අපි සනසලා දෙන්නට ඕන. මේක තමයි පින්නතුනි කෙනෙකුට කරන ලොකුම උපකාරය. බොහෝ දෙනා පින්නතුනි කෙනෙක්ගේ මරණය දෙස බලලා ඒ මැරෙන ආකාරය අනුව පුද්ගලයාගේ ජීවිතය ගැන යම් තීන්දුව දෙනවා අපි. එකන උදාහරණයක් හැටියට කෙනෙක් හොඳට කාල දීලා නාලින් අවස්ථාවකදී හොඳට සනීපෙන් කුටුවේ උඩ වාඩි වෙලා ඉන්නකොට කෙනෙක් මිය ගියා නම් අපේ කටේ කොහොමද කියන්නේ? අපේ පින්නතුන් කියන හරියටින් කරපු කෙනෙක් කොච්චර වාසනාවන්තද, අනේ මටත් ඒ වගේ වෙලෙන් නැත්තම් හොඳයි නේද කියලා කියනවනේ. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා අවුරුදු ගාණක් එක තැන ලෙඩ වෙලා දුක් විඳලා කැටපුරු එක තැනම තියලා ඒවා අයින් කරන්න බැරුව බොහෝ දුක් විඳලා කෙනෙක් මියනවා. එහෙම කෙනෙක් නිහ කියන්න අපි කොහොමද කියන්නේ? අපි කියනවානේ මේ වගේ නම් මරණයක් වෙන්නේ පවාසනාවන්ත මරණයක් මට නම් එහෙම වෙන්න එපා මට අහන්නවත් ලැබෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. පින්තුනි අපි මේ දෙන සින්දුව අපි මේ ඉන්න නිගමනයේ පින්තුනි බුදුදහමට අනුව එකමද? ඈ බුදුදහමට අනුව එකමද? එකමද? තාමට අපිට හිතන එකමයි කියලානේ. හන්ද අපි බලමු එකමද කියලා. කියන්ති සාස්පාවක කෙනෙක් හොඳව සනීපෙන් අර මුලින් කියපු විදියට හොඳවට නාල කාලින් ඉඳලා ආවිදී හාන්ති පුදුවක වාඩි වෙනකොට සින්දුව පුතාම ඉන්නකොට ඒක නම් මිය ගියා. ඒ මිය ගිහිනු කෙනා මිය ගිහිපු මොහොතින් ඉපදෙන්නේ අපාය නම්. නිරේ නම් ඉපදෙන්නේ. කල්ප ගණන් දුක් විඳින දුගතියක නම් ඉපදෙන්නේ. ඒ මරණේ වාසනාවන්තද? ඉන්නතුනි මැරිච්ච ආකාරය හොඳ වුණාට ඒ මරණේ වාසනාවන්ත මරණයක් ඇටියට බුදුදහමෙන් සලකන්නේ නැහැ. ඒ වගේම තවත් කෙනෙක් ඉන්න බොහෝම දුක් විඳලා ඇතැම්මිට දඬුවම් වලට ලක් වෙලා දැන් බිම්බිසාර රජතුමා ඒ වගේ කෙනෙක්. බිම්බිසාර රජතුමා තමන්ගේ පුතාගෙන් බොහෝ දුක් විඳා. කායික දුක් විඳා. දැන් ඒක දැනගෙන කෙනෙකුට කියන්න පුළුවන් මහා අවාසනාවන්ත මරණයක් කියලා. එන්නතුනේ ඒ විදිහට මේ ගියත් බිම්බිසාර රජතුමා සෝවාමැති කෙනෙක් එතුමා දුකට ගාමි වුණේ නැහැ එතුමා සුගති ගාමි වුණා. ඒ නිසා දුක් විඳින මරණයට පත් වුණත් පින්නතුනි ඒ මරණය අවාසනාවන්ත මරණයක් ඇටියට බුදුදහමෙන් සලකන්නේ නැහැ. ඒ නිසා මැරෙන ආකාරයන්ව තීරණය කළා ඒ මරණය වාසනාවන්ත මරණයක්ද අවාසනාවන්ත මරණයක්ද කියලා පින්නතුනි අපට කියන්න බෑ. මැරෙන ආකාරය අනුව නෙවෙයි තීරණය වන්නේ උපදින ස්ථානය අනුවයි ඒක තීරණය වන්නේ. සමහර ඇත්තන්ගේ දැනෙන මරණයේදී බොහෝ ගුණ කතන කරනවා ආන්දරෝ වා වඩම්බන මේ කෙනා මෙන්න මේ වගේ සේවාවන්තනා මේ වගේ සමාජ සේවය කළා මේ වගේ උදව් කළා මිනිස්සුන්ට කියලා කියනවා. ලොකු ගුණ කතන වට්ටෝරුවක් නැතැන් විට ඒක රෙහින් කියනවා. මෙහෙම ගුණ කතන කරනකොට ඇතැන් විට මේ කෙනා මැරිච්ච කෙනා ඉපදෙන්නේ දුගති. අපාගත වෙලා ඇතැන් විට ඉන්නේ මේ ශරීරයෙන් එදා ගියා දැන් අපායේ ඉන්නේ මේ මොහොතේ. මේ ගුණ කතන කියනකොටත් අපායේ ඉන්නේ. සමහර අය මේ ගිහිල්ලා ඉතර ගුණ කතන නැහැ හාමුදුරේ එක්ක නැගෙන මේ වඩම්මන්නේ කවු ගැරි සෙනගත් නැහැ. බොහෝම සාමාන්‍ය විදිහට අවසන් කටයුතු කරනවා. දැන් ඉස්සේ කරමුකුත් නැහැ. ඉතින් එච්චර කියන්නේ මේකුත් නැහැ. නමුත් මේ කෙනා එකමිට හොඳව සුභතියට ඉපදෙලා ඉන්නේ දෙවියෙක් ධර්මයක් කියලා. නැවත නැත්නම් මානුෂ්‍ය ලෝකෙ හොඳ මවකගේ කුසේ පිළිසඳගෙන මේ දරුවෝ ඉන්නේ නැහැ. ඒතකොට ඒ කෙනාගේ ಗುಣකතන ඇතැම්මිට මෙහෙම අවසන් කටයුතු දෙන්නේ ඇතැම්මිට මෙයාගේ අවසන් කටයුතු කරන්නේ ඥාතියෙක්වත් ගන්නෙ නැහැ ඇතැම්මිට. මෙයා කැලේකදී නැත්නම් හුදකලා ස්ථානයකදී මහා මාර්ගයකදී මේ අනිය ගිහිල්ලා මරණය භූම දානය හෝ ආදාන නිවස් කරන්න වෙන්නේ තමයි සත්තු කන මෙයාගේ ශරීරය. මේ සත්තු කන මෙයාගේ ශරීරයේ එහෙම සතුන් කන අවස්ථාවේදී මෙයා ඇතැමිට දෙලිනෙක ඉපදෙලි. ඒකෝ එයාට ඒක ගැටලුවක් නෑ. ඒ නිසා පින්වතුනි අපේ අවසාන අවස්ථාවේදී මෙච්චර ගුණකතන කියන්න ඕන මෙච්චර හාමුදුර වෙන්න ඕන කියන හැඟීම නෙමෙයි අපේ තියෙන්නේ. එහෙම හැඟීමක් තියෙන්නේ හරියට ධර්මයේ තේරුම් නොගත් අයදී. අපේ පින්නතුනි අපේ ප්‍රාර්ථනා විලියුත්ති මේ මනුස්ස ලෝකෙ හැම වෙනාට එක්කම සුගතියට හිත පිටව ගන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් ඇති කර ගැනීමයි අපේ ප්‍රාර්ථනා විලියුත්ති. අන්න එහෙම කළා නම් පින්නතුනි අපේ ජීවිත භාග්‍ය සම්පන්නයි. ඒ නිසා මෙන්න මේ කරුණ කරයි. ලෝකේ විවිධ දර්ශනාරම් අතරින් බුදුදහම කියලා කියන්නේ පින්තුනි වඩාත්ම මේ සම්බුද්ධිමත් කණයකට පත් කිරීමේ ධර්මයක් මේ කරන්නේ. ඒ නිසා ආරිය දර්ශන වලට ගැඹුරින් ජීවිත දෙස බලන්නේ බුදුදහමේ. දැන් වෙනත් ආගම් වල මිනිස්සුන්ට දැන් විවිධ විදිහ උපකාර කිරීම මහා ලොකු දෙයක් හැටියට සලකනවා. ඇතැම් විට අපේ බෞද්ධ පින්තුනුත් කියනවා අහවල් ආගමගේ ස්ථාන වලින් අපට කැම බීම ලැබෙනවා පොත්පත් හම්බ වෙනවා අපේ ගෙට මහලට උරු ටිකක් හම්බ වෙනවා. වැසිකලිය හදලා දෙන පොරොන්දු වුණා නමුත් හාමුදුරුවෝ කිසි දෙයක් කරන්නේ නැහැ. පස්සෙන් මොකද අපිට නැහැ කියලා සමහර ඇත්තන් දෝෂ ආරෝපණය කරන අවස්ථාවක් තියෙනවා. කෙනෙකුනි මේ උපකාර කරන්න පුළුවන් බැරිම නැහැ. නමුත් ඊට වඩා වටිනාම දේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. වටිනාම දේ තමයි කෙනෙකුට ධර්මයේ දෙන එක. අබ්බදානං ධර්මදානං දිනාති කියන්නේ ඒකයි. මේ කෙනෙකුන් ගන්න අශෝක රජතුමා. අශෝක රජතුමා මුලින් අන්‍යාගමක කෙනෙක් හැටියට මහා යුද්ධ කරපු රජෙක්. මහා අධිරාජ්‍ය ලක්ෂ ගණන් මිනිසුන් මොහු යටින් ඝාතනය වුණා. මේ ඝාතනය වෙච්ච ඒ වගේම ලක්ෂ ගණන් තමයි මිනිසු රෝගාබාධවලට පත් වුණා අංග විකල වුණා. මෙවැනි බලවත් අනර්ථයක් ලෝකෙට කරපු මේ රජතුමා අර නිකුවත පොඩි හාමුදුරන්ගෙන් බණ අහලා ධර්මයේ කෙරේ පැහැදිලා මේ රජතුමා සැනහවත් බෞද්ධ බවට පත් වුණා. බලන්න ඔහුගේ වෙනස නිසා මේ ඡණ්ඩාශෝක නැමැති මේ අශෝක මහා අධිරාජයා ධර්මාශෝක නැමැති බෞද්ධ සැනහවත් උපාසක පඬිස්වරයා බවට පත් වීමේ ආනිසංස කුමක්ද? මේ රජතුමාට හේතිය තමන්ගේ දරු දෙන්න ශාසනයට පූජා කළා. ඒ වගේම රජතුමා තුන්වෙනි ධර්ම සංග්‍රහණ සිදු කළ ශාසනය පිරිසිදු කළා. ලෝකේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. එහි ප්‍රතිපලයක් ලෙසයි බුදුදහම ලංකාවට ආවේ. ඒ වගේම රජතුමා ඉන්දියාවේ විශාල රටක් ඉන්දියාව කියලා කියන්නේ දැන් තියෙන බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය මේ ඔක්කොම රටවල් ඉස්සර ඉන්දියාවට අයිතිව තිබ්බේ. ඉන්දියාවේ ප්‍රදේශවල තැන්තැන්වල 84,000ක් විහාර විහාරස්ථාන රජතුමා ඉදි කළා. ඉතිකල් එක දවසකදී සියල්ලක්ම විවෘත කරන තත්ත්වයකට පත් කරා. මේ ඒ වගේම දිනපතාම ස්වාමීන් වහන්සේලා 69කට ධානය පූජා කළා. අට පිරිකරක් පෙරහැරින් පන්සලට ගෙනිච්චා. ඊගොඩ පොඩි හාමුදුරුවෝ සිහිපත් කළා. සමන්ට ධර්මයේ කියලා දීපු. මේ වගේ සුවිශාල සේවයක් කරන මුළුනේ පින්නතුනි. රජතුමාට ධර්ම දානය දුන්න නිසා අර හාමුදුරුවෝ. ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි, අන්න දෝ බල දෝ හෝති වන්න දෝ හෝති වස්තු දෝ යාන දෝ සුඛ දෝ හෝති දීප දෝ හෝති චක්ඛු දෝ යෝජ සම්බද දෝ හෝති සෝජ සම්බද දෝ හෝති යෝධනාති උපස්සයන් අමතං දදෝජ සෝ හෝති යෝ ධම්ම මනුපාසති. මේ ගාථාවේ තේරුම තමයි මේ ගාථාව ඇතුළත් අනේ සංයුතනිකයි කින්දද කියන සූත්‍රය. ගාථාවේ තේරුම තමයි අන්න දෝ බල දෝ හෝති. යම් කිසි කෙනෙකුට ආහාර පූජා කරනවා නම්, ආහාර දානයක් දෙනවා නම්, ආහාර දුන්නා කියලා කියන බලය දුන්නා වගේ, ශක්තිය දුන්නා වගේ අන්න දෝ බල දෝ හෝති. වන්න දෝ හෝති වස්ත්‍ර දෝ. කෙනෙක් වස්ත්‍ර පූජා කරනවා නම්, වරණය පූජා කරා වගේ තමන්ට වරණය ලැබෙනවා. යාන දෝ සුඛ දෝ හෝති. යාන දුන්නා නම්, යාන වාහන දුන්නා නම්, ගමන් පහසු කරසු නම් කාට හරි ඒ කෙනාට ජීවිතයේ සැපරෙදි සැපරෙත් ලැබෙනවා. දීපදෝ හෝති සක්කුදෝ. යම් කෙනෙක් ප්‍රදීපාලෝකයේ ආලෝක පූජා කළා නම් ඒක නහරියට නෙත්ජක දන් දුන වගේ සැපරෙදි තමන්ට ඇස් දෙක හොඳට පෙනීමේ ශක්තිය ලැබෙනවා. සෝජ සම්බදෝ හෝති යෝධදා රූපස්ත්‍යං. යම් කෙනෙක් කෙනෙකුට නිවසක් හදලා දෙනවා නම් සම්පූර්ණම ගියක් නැති වුණත් අඩු ගානේ වහලට උරු ටිකක් හරි අරන් දෙනවා නම් ඉනිමත් නැත්නම් ගියක් හදන කෙනෙකුට ක්‍රමයෙන් හරි උපකාරයක් කරනවා නම් ඒක මහා සීකමක් හැටියට ධර්මයේ සඳහන් කරනවා. ගියක් හදලා දෙන කෙනා සියල්ලම දන් දුන්නා වගේ කියලා කියනවා. එහෙම කියලා තියෙන තුන අන්තිම කාරණේ හැටියට සඳහන් කරනවා සෝජ සම්පත දෝ හෝති යෝධාති උපස්සයන්. යම් කිසි කෙනෙක් ධර්මයේ අනුශාසනා කරනවා නම් යම් කිසි කෙනෙක් ධර්මයේ කෙනෙකුට අනුග්‍රහ කරනවා නම් ඒක පින්නතුනේ අමෘතය දීමක් වගේ කියලා සඳහන් කරනවා. අමෘතය දුන්නා වගේ. ඒ නිසා වඩාත්ම වටිනා දේ හැටියට අපි කරන්නේ ධර්මයේ කරන අනුග්‍රහයයි. මෙන්න මේ ධර්මානිසංසයේ තියෙන වටිනාකම පිළිබඳ අපේ රටේ හිටිය රජ කෙනෙක් මේක අවබෝධ කරගත්තා. කවුද රජතුමා? ඒ රජතුමා තමයි දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා ආශ්‍රය කළේ රහතන් වහන්සේ නා සාමෙන් වහන්සේලා යාත්‍යෙන් රජතුමා දැනගත්තා ධර්ම දානය කියන මහා ලොකු පින්කමක් කියලා. දැනගත්තු රජතුමා දින කල්පනා කළා මිනිසුන්ට බණ කියන්න ඕනේ කියලා. රජතුමා ධර්මාස්නය සූදානම් කළා. ධර්මාස්නාරූඪ වුණා රජතුමා. පින්නතුනි දුටුගැමුණු රජතුමා බණ කියනවා කියලා දැනගත්තට පස්සේ රහතන් වහන්සේලා වැඩට ගිය කාලයක් රහතන් වහන්සේලා වැඩම කළා රජතුමාගෙන් බණ අහන්න. පින්නතුනි රහතන් වහන්සේලා වැඩම කළේ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මේ රජතුමාගෙන් ගෙහෙන්න දැක්කා. මහා රජ කෙනෙක් වුණත් අර වගේ පොලිම් පරාජය කරලා මහා ප්‍රතාපවත් රජෙක් හිටියේ හිටියත් ඒ වගේම රුවන්වැලි සෑය මිලිති වැටි වෙන්නේ මහා ස්තූප කළත් ධර්මාස්නා රෝඩ වෙච්ච රජතුමාට බණ කියාගන්න බැරුව ගියා. රජතුමා දිහට පස් වුණා. රජතුමා ධර්මාස්නෙන් බැහැර ගියා. අනතුරුව පින්නතුන් රජතුමාම රට කළේ රජතුමා අපේ රටේ හැම ගමකම එක ගමට එක ධර්ම අමාත්‍යවරයා බැගින් ධර්ම අමාත්‍යවරු පත් කළා. බණ කියන්න ගිය උපාසකෙක් පත් කළා. ඒ උපාසකයාට ධර්ම පරිස්කාර හැටියට රජතුමාගේ රාජ භාණ්ඩාගාරයෙන් පිරිකරණිකුත් කළා. මෙන්න මේ විදිහට තමයි රටේ රජතුමා ධර්ම දානමය දෙයක්ම සිදු කර ගැනීම සඳහා හටියු කළේ. පින්නතුනි අතීතයේහි ධර්ම පූජා බොහෝ විට කළේ රටේ රජතුමා. විහාරස්ථාන හැම එකම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කළේ. ඒ වගේම අටින පින්කම් සිදු කළේ රටේ රජතුමා. මේ ලොකු පින්කම් සාමාන්‍යයෙන් කරගන්නව අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද රජතුමා දැනගත්තා මේ පින්කම අනිකන්ත වැඩේ කියලා. ඒ නිසා රජතුමා ඍජුවම මේ පින්කම් සඳහා දායකත්වය දැක්වුවා. පසු කාලීන සාමාන්‍ය අයටත් මේ පින්කමට අවස්ථාවක් ලැබුණා. ඒ නිසා පින්තුනි ධර්ම දේශනාවේ පින්කම සිදු කරනවා නම් කුමන හෝ ආකාරයෙන් ධර්ම පරිස්සමයක් පූජා කරන්න පුළුවන් නම් ඒ වගේම දහම් පත්‍රිකාදී මුද්‍රණය කළ වෙන්න පුළුවන් නම් මේව ඉතාම වටිනා පින්කම් කියලා සැලකන්නේ. එනිසා මේ පින්කම් වලට මේ අත්හ අනුග්‍රහ දක්වන්න. ඒව තමයි සතර බොහෝ සැප විපාක ගෙන දීමට හේතු වන කාරණා. එනිසා පින්තුනි ලෝකේ වටිනාම දේ තමයි අපි මේ අහන්නේ මේ සද්ධර්මය. යන්නේ ඒ සද්ධර්මය ගැන ධර්මයේ සඳහන් කරනවා ධම්මං විනානත්ති සිතා සමාදං. ධර්මයේ හැර ලෝකේ මරේ සැබෑ මරේ පියෙක් නැහැ කියලා. පින්තුනි අපට අපේ ජීවිතවල වැටියම උපකාර කරන්නේ කවුද? අපට අපේ ජීවිතවල වැඩිපුරම උදව් කරලා තියෙන්නේ ඔව් අපේ අම්මයි තාත්තයි අපේ දෙමව්පියන්. ඊට වඩා උදව් උපකාර කරපු කවුරුවත් අපේ ජීවිතවල නැහැ. ඇතැම් විට මෙලොව ඉපදිච්ච කෙනෙක් ඉපදිච්ච දවසේම දාන ගියත් මහාමග දාන ගියත් ඒ අම්මා මව් කුසේ දරාගෙන තමාගේ ලෙයින් ඉරෙන් පෝෂණය කරලා තමාගේ ශරීරයෙන් සාරෙන් ඒ උසතුලද ඇති කරපු ඒ ණය ගෙවන්න අපට පුළුවන් කමන්නේ. ඒ නිසා මෙලොවට බිහි කිරීමම විතරක් ඇති අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අපි උපකාර කරන්න. අන්න ඒ ආකාරයට උදව් කරන දෙමව්පියන් බොහෝ විට එහෙම දෙමව්පියන් ගාල යන්නේ දරුවෝ කලාතුරකින් තමයි කරන්නේ. ඒ දෙමව්පියන් අපට අපේ ජීවිත කාලයම බොහෝ විදි අනුග්‍රහ දක්වනවා. ඇතැම් විට අපේ වයස දෙකියක් දෙමව්පියෝ ඉන්නවන හට ගැන සොයා බලනවා. අපට දුකක් කරදරයක් ඇති වෙච්ච වෙලාවකදී අමතක අපේ ළඟ ඉන්නවා. ඇතැම් විට අපි ගන්න රෝහල් වලට ගියාම සමහර දුව දරුවෝ අසනීප වෙලා වයසක අම්මා අර දරුවෝ ගැන උපස්ථාන කරනවා. ඇතැම් විට දුවට හෝ පුතාට අවුරුදු 30යි 40යි 50යි 60යි ඇතැම් විට අම්මලාට විතර අවුරුදු 80ක් විතර ඇති. නමුත් ඒ අම්මාර දුවගේ ළඟ පුතාගේ ළඟ ඉඳලා උපස්ථාන කරනවා. පින්නතුනි අම්මලා මේ වගේ අනුග්‍රහයක් අපිට කරනවා. අපි කොච්චර උස්මහත් වුණත් අම්මට අපිව දුව පුතාගේ මයික වෙනස් වන්නේ නැහැ. එනිසා එවැනි අනුග්‍රහයක් කරන අපේ දෙමව්පියන් පින්නතුනි අපේ ජීවිතයේ මහත් වූ යහපතක් සිදු කරන දෙන්නේ. නමුත් පින්නතුනි ඒ අම්මා තාත්තා උපරිම වශයෙන් අපට උපකාර කරන්නේ අපේ මව් කුසට පිළිසින ගත දවසින් නම් මීයන මොහොත දක්වා විතරයි ඒ අම්මට තාත්තට අපට උපකාර කරන්න පුළුවන් කම තියෙන්නේ. වැඩිමොන කවුරුත් අපට අනුග්‍රහ කරන්නේ ඊට වඩා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් පින්නතුනි ධර්මයේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් අපට ලැබෙන අනුග්‍රහය පින්නතුනි හුදේ අවුරුදු 100කට විතරක් හේතු වෙන දෙයක් නෙවෙයි. ඇතැම් විට කල්ප ගාන සුගතියෙන් හේතු වෙනවා එක දහම් පදයක්. ඇතැම් විට ඒ කංසාසනවත් තුලින් මුළු සතර ගමනම නිමාටපත් කරන්න හේතු වෙනවා. ඒ නිසා දෙමෝපියන්ට වඩා වටිනාම දේහයකට ධර්මයේ සරකන්නේ සද්ධර්මයයි දහමයි. එතකොට පින්නතුනි දහම කියලා කියන්නේ මොකක්ද කියන එකයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්වාහතෝ භගවතා ධම්මෝ සංදිස්සිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේවිතබ්බෝ විඤ්ඤෝහි. මේ අපි පාඩේ මේ පාළි පාඨය අපි කියන්නේ කුමක් සඳහාද? මේ පාළි පාඨයෙන් කියවෙන්නේ කුමක් ගැනද? ඕ ධර්මයේ ගැන. ධර්මයේ ගුණයි මේ පාළි පාඨයෙන් කියවෙන්නේ. ධර්මයේ ගුණ කීයක් මේකේ තියෙනවද? දැන් මේ තියෙන තුන අහලද සූවිසි මහා ගුණය කියලා නේද? සූවිසි මහා ගුණය කියලා අහලා තියෙනවද? මොකද සූවිසි මහා ගුණය කියලා කියන්නේ? ආ සූවිසි මහා ගුණය දන්නේ නැද්ද? සූවිසි මහා සූවිසි කියන එකේ තේරුම ගන්නද? ඔව් 24ක් කියන එක. ඒකට සූවිසි මහා ගුණය කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ 9යි ධර්ම රත්නයේ ගුණ ආයයි සංගරත්නයේ ගුණ 9. මෙන්න මේ 24ට තමයි සූමිසි මහා ගුණය කියන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණ ගුණ 24ටයි සූමිසි මහා ගුණ කියලා කියන්නේ. අන්න ඒ 24න් හයක් ගැන තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්ම රත්නයේ ගුණ. අපි ශ්‍රවණය කරන ධර්ම කොයි වගේ දෙයක්ද? ඒ ධර්මයෙන් ලැබෙන අනිසංස මොකද්ද? ඒ ධර්මයේ තියෙන වටිනාකම මොකද්ද? ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගැස්සයන්ගේ චරිත කතා කොහොමද ආදී වශයෙන් කරුණු ටිකක් අද සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ පාළි පාඨයේ පින්තුනි දේශනා කරේ බුදුරජාණන් වහන්සේමයි. බොහෝ සූත්‍රවල මේ පාඨය ගැන සඳහන් වෙනවා. එතකොට ධර්මයේ කොයි වගේ ලක්ෂණයක්ද කියන එක සඳහන් වන්නේ. පින්තුනි අපි මුලින්ම දැනගන්නට ඕන ධර්ම කියලා කියන්නේ. ධර්ම කියලා කියන්නේ බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නෙවෙයි. බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නෙවෙයි. නිර්මාණයයි අනාවරණයයි කියන දෙකක්. නිර්මාණයයි අනාවරණයයි කියන්නේ දෙකක්. දැන් මේ ධර්ම මණ්ඩපය දැන් මේ බණ කියන මේ ආසනය නිර්මාණයක්. මේක ඉස්සෙල් තිබ්බ දෙයක් නෙවෙයි. වදමහත්යේ මේ දේ ටික එකතු කරන හොඳට නිර්මාණයක් කළා. මේ ගොඩනැගිල්ලක් නිර්මාණයක්. නමුත් අපි කියමු යම්කිසි ස්ථානික මැණිකක් තියෙනවා. යම්කිසි කෙනෙක් පොළව හරලා ඒ මැණික පොළවෙන් පිට ගත්තා. ඒ ගස්තු මැණික නිර්මාණයක්ද? ඒ ගස්තු කෙනාගේ නිර්මාණයක්ද? ගස්තු කෙනාගේ හැදුවේ ඒක? නෑ, ගස්තු කෙනාගේ නිර්මාණයක් නෙවෙයි ඒක. ඒක ගස්තු කෙනාගේ නිර්මාණයක් නෙවෙයි, ගස්තු කෙනාගේ අනාවරණයක්. ඒක එයා තමයි සොයාගත්තේ ඒක. එනිසා බුදුදහම කියලා කියන්නේ පින්තුනි භාග්‍යතුන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි, උන්වහන්සේ අනාවරණය කරගත්තු දෙයක්. උන්වහන්සේ සොයාගත්තු දෙයක්. එනිසා මේ සෑගත්තු දහම කියන එක පින්නතුනි බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වුණත් නුණත් ලෝකයේ සදාකාලිකවම සිදුවන සිද්ධාන්තයක් නේද? මේ සිද්ධාන්තයේ අනාවරණයක් විතරයි උන්වහන්සේ කළේ. එතකොට උන්වහන්සේ පහළ වීම කියලා කියන්නේ අවිද්‍යාවෙන් අධර්මයෙන් වැසී තියෙන මේ දහම නැවත ඉස්මතු කර ගැනීමයි උන්වහන්සේ සිදු කළේ. නගර කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. නගර කියන සූත්‍රය මෙන්න මේ ධර්මයට උපමාවක් වෙන කියනවා. නගර කියන සූත්‍රෙන් උපමා කතාවක් සඳහන් වෙනවා. මොකක්ද කතාව? එක්තරා රජ කෙනෙකුගේ රාජ ඇමතියෙක් ඉන්නවා. මේ ඇමතිකම එක්තරා දවසක සැලියන අවස්ථාවේදී මේ ඇමතියාට දකින්න ලැබෙනවා අතීතයේ ජරා වාසයේ තියෙන නඩගුණ එක නගරයක්. ඉස්තරලින් ආදී තිමිච්ච, ලක්ෂණ ගොඩනැගිලි තිමිච්ච, මහා මාර්ග තිමිච්ච, රජමැදුරු තිමිච්ච, අතීත පුරාණ නටබුන් වෙච්ච නගරයක් මේ ඇමතියාට මුණගැහෙනවා. නමුත් දැන් ජනවාස නැහැ. දැන් මිනිස්සු නැහැ නේද? දැන් මේක ජනවාස වෙච්ච නගරයක්. රජතුමාගේ පරණ නගරයේ දැකලා නැවත එනවා රජමාලිගාවට. මාලිගාවට එන රජතුමාට කියන රජතුමනි මම මෙහෙම නගරයක් දැක්කා. මෙන්න මේ වගේ උයන් තිබුණා. මේ වගේ මහා මාර්ග තියෙනවා. මේ වගේ ගොඩනැගිලි තිබුණා. මේ වගේ රජමැදුරු තිබුණා. මේ වගේ ලිම්පොකුණු වාදිය තිබුණා. මෙහෙම නගරයක් මම දැක්කා කියලා සඳහන් කරනවා. ඊළඟට රජතුමා කියනවා මොකද්ද? එහෙනම් යමතිය ඔබ නැවත ඒ ප්‍රදේශයට යන්න. ඔබට අවශ්‍ය කරන සේවක ආදීන් අරගෙන යන්න. ගිහිල්ලා අර නටබුන් වෙච්ච නගරය මුලින් නිමිත්ත ආකාරයටම නැවත ප්‍රතිසංස්කරණය කරන්න. අලුත් වැඩියන් කරන්න. රජතුමාගේ වචනය අහපු මේ යමතිය මොකද කරන්නේ? අර සේවකව තනගෙන අර නගරයට ගිහිල්ලා අර නටබුන් වෙච්ච නගරය නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ලිම්පොකුණු වාදී නැවත පිළිසකර කරනවා. මහා මාර්ග ආදී නැවත ඉදි කරනවා. අර ගෙවල් කැටිච්ච තිමිත්තියව නැවත ප්‍රතිසංස්කරණය කළා. තිබුණු විදියටම සලස්සන. මෙහෙම සලස්සලා නැවත නගරය නිර්මාණය කරලා මේ යමතිය රජතුමාට දෙනවා. එහෙම රජතුමාට කියනවා වැඳලා, රජතුමනි ඔබතුමා මට යම්කිසි කාර්යයක් බාර දුන්න නම් මම ඒ කාර්ය නිසි විදියට ඉටු කළා. මම නගරය නැවත නිර්මාණය කළා. එතකොට මෙන්න මේ නැවත නිර්මාණය කරපු නගරය ගැන තොරතුරු කියනකොට රජතුමා බොහොම සතුටටපත් වුණා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මමත් මේ ධර්මයේ දේශනා කිරීම අර ඇමතියා පුරාණ නටබුන් වෙච්ච නගරේ ප්‍රතිසංස්කරණය කිරීම සමානයි කියලා. අපිගේ පහළ වෙලා හිටිය බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු ධර්මය හල අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් නටබුන් වෙලා තිබුණි. මේ නටබුන් වෙච්ච ලෝකයාට උන්වහන්සේම තමන් වහන්සේගේ ස්වයංභූ ඥානයෙන් ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කිරීම අර නටබුන් වෙච්ච නගරයේ ප්‍රතිසංස්කරණය කිරීම සමානයි කියලා. අන්නේ ගෙවෙන දෙයක් තමයි පින්න අපට මේ දීලා තියෙන්නේ. එතකොට මේ දීපු ධර්මයේ ලක්ෂණ හයක් තමයි මේ සාඛාතෝ භගවතා ධම්මෝ කියන පාලි පාඨයෙන් සඳහන් වන්නේ. අපි මේ කරුණ හය ගැන දැන් සලකලා බලමු. පළවෙනි කාරණය තමයි සාඛාතෝ භගවතා ධම්මෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාඛාතයි. මේක මනරින් දේශනා කරපු ධර්ම. පින්නදී කාටවත් මේකේ අඩුවක් කියන දෙයක් නැහැ. අහවල ධර්මකාරණේ අඩුවයි කියලා දැන් විද්‍යාව කොච්චර දින වෙලා. දැන් අහසේ ග්‍රහලෝක හොයාගෙන යන කතර දැන් ගිහිලා තියෙන්නේ නේද? එහෙම හොයාගෙන ගියත් පින්නදී කිසිදාක බුදුහාමුදුරන්ට දේශනා කරන්න බැරි වෙච්ච කාරණයක් හොයාගන්න බෑ. දැන් සමහර අය විද්‍යාඥයන් ග්‍රහලෝක හොයාගෙන යනකොට හිතනවා බුදුහාමුදුරන්ට වඩා ලොකුයි කියලා හිතන කෙනෙක් ඇයිදනේ? පින්නදී බුදුහාමුදුරන්ගේ ලෝකය ගැන අවබෝධයක් බැරි යුතුයි. මේ එක ඉරක් එක හඳක් තියෙන මේ ග්‍රහ මණ්ඩලයකට දැන් අපි වර්තමානයේ විවහාර කරන සෞර ග්‍රහ මණ්ඩලය කියලා. ඉරක් වටා අර කෙවෙන ග්‍රහලෝක මණ්ඩලයක් තියෙනවා. දැන් අපි ඉන්නේ එවැනි සෞර ග්‍රහ මණ්ඩලයක. මෙන්න මේ ග්‍රහ මණ්ඩල 1000ක් එකතු වුණාම කියන එකට චූල නිසා සහස්ත්‍රි ලෝක ධාතු කියලා. 1000ක් එකතු වුණාම කොහොමද කියන්නේ? චූලනිකා සහස්ත්‍රී ලෝක ධාතු සහස්ත්‍රී කියන ධාතු කියන එක. එතකොට අපි වගේ සෞර ග්‍රහ මණ්ඩලයක් දැන් අපිට තියෙනනේ ඈ බුද, පිකුරු, ප්ලේටෝ, පෘථුවි ඔය වගේ තියෙනනේ. නෙප්චුන් ආදී ග්‍රහ ලෝක තියෙනවා. එතකොට මෙන්න මේ ඇතැම් විට ග්‍රහ වස්තු 100ක් විතර 100කට වඩා ඇතැම් විට මේක සූර්යයක් වටා කරකැවෙමින් තියෙන එක්තරා මාර්ගයක් වටා. මෙන්න මේ වගේ සෞර ග්‍රහ මණ්ඩල 1000ක් එකතු වුණාම කියන එකට චූලනිකා ලෝක ධාතු කියනවා. අන්න ඒ චූලනිකා ලෝක ධාතු නැවත 1000ෙන් වැඩි කරාම 1000ක 1000ද? 1000ව 1000ක් දසලක්ෂයයි. එතකොට සෞර ග්‍රහ මණ්ඩල දසලක්ෂයක් එකතු වුණාම කියනවා ඒකට මජ්ක්‍ධිමා විසහස්ත්‍රී ලෝක ධාතු කියලා. කොහොම කියලාද? මජ්ක්‍ධිමා විසහස්ත්‍රී විසහස්ත්‍රී කියන්නේ 2000ක ප්‍රමාණයක් අර 1000 වැඩි කිරීම 1000 කියන එක. දැන් 1000 දෙකක් කියන්නේ 1000 එකතු කිරීම 1000 වෙන්නේ නැහැ. ඒ කියන්නේ 2000ක් වෙනවනේ. මේක 1000 වැඩි කිරීම 1000. ඒ කියන්නේ දසලක්ෂ සෞර ග්‍රහමණ්ඩලයේ ලක්ෂ 10ක ප්‍රමාණයක්. ඊළඟට පින්නසුනි මෙන්න මේ මජ්ක්‍ධිමා ලෝක ධාතු නැවත වැඩි වෙනවා 1000යි. ඒක 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000. කෝටි 100ක ප්‍රමාණයක් සෞර ග්‍රහ මණ්ඩල කෝටි 100ක ප්‍රමාණයට කියනවා ත්‍රිසහස්ත්‍රී මහා ලෝක ධාතු කියලා. මොකක්ද කියලාද? ඔව් ත්‍රිසහස්ත්‍රී මහා ලෝක ධාතු කියලා. පින්වතුනි අන්න ඒ ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතු නැවත වැඩි වෙනවා 1000යි. ඒකට කියනවා චතුසහස්ත්‍රී ලෝක ධාතු කියලා. ඒ කියන්නේ 1.12ක සංඛ්‍යාව. කෝටි ලක්ෂයක්. කෝටි ලක්ෂයක් සෞර ග්‍රහ මණ්ඩල. පින්නතනි සම්මා සම්බුදුරජාණන් වහන්සේකින් දී ආඥා චක්‍රය. බලය විහිදුවන්න පුළුවන් ප්‍රමාණය තමයි මෙන්න මේ කෝටි ලක්ෂයක් හක්වල කියන එක. සෞර ග්‍රහ මණ්ඩල 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000 14 පාර වැඩි කරගෙන ගන්න. පින්නතුනේ අරුණවතී කියලා සූත්‍රයක් ධර්මයේ සඳහන් වෙනවා. මේ අරුණවතී සූත්‍රය කියලා කියන්නේ මේක පෙර ලෝකේ වැඩ සිටින සිටී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රධාන අග්‍ර ශ්‍රාවකය වෙච්ච අභිභූත සම්භව කියන රහතන් වහන්සේ සමග දිවි රත්න ලෝකෙට වැඩම කළා. බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරපු ප්‍රවෘත්තියක් තමයි මේ සූත්‍රයෙන් සඳහන් වෙන්නේ. සූත්‍රයේ දැක්වෙනවා පින්නතුනේ මේ රහතන් වහන්සේ ඒ කියන්නේ බුදුවරේගේ ශ්‍රාවකයෙක් නේ. මේ රහතන් වහන්සේ මේ දහසක් සක්වර එන්න ධර්ම දේශනා කරයි කියලා. පිටි බුදුහාඳුරන්ගෙන් අවසර අරගෙන මේ අතිබෝ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දහසක් සක්වර ගැහෙන්න ධර්ම දේශනා කරයි කියලා සඳහන් කරනවා. මේ දේශනා කරපු ධර්මයේ මිනිසුත් මනුෂ්‍ය ලෝකෙින් නැහැ කහර තියෙනවා. එනිසා ඒ පිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා අහලා තියෙනවා ඔබලට ඇහුණද මේ අතිබෝ හාමුදුරුවන් කියන එක කියලා. ස්වාමීන් වහන්සේලා සඳහන් කරන උන් ස්වාමීන් වහන්සේ ඇහුණා. මෙන්න මේ ගාථා වලින් තමයි ධර්ම දේශනා කලේ කියලා ඒ අහපු ගාථා සඳහන් කළ තියෙන්නේ. පින්නතුනි මේ දහසක් ලෝක ධාතු ගත්තා. කොයි තරම් විද්‍යාව දිනුනත් මේ දහසක් සක්වලවත් ඉක්මවල යන කරන හැකියාවක් නෑ. දහසක් සක්වල ඉක්මවල යන තියා පින්නතුනි මේ අපි ඉන්න එකම එක ඉන්න සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහ ලෝක ටිකවත් සම්පූර්ණයෙන්ම පිරිසිදු දැනගන්න පුළුවන් කමක් නෑ. කොච්චර විද්‍යාව දිනුනත් එනිසා පින්නතුන් අපි සරණ ගිහිල්ලා ඉන්නේ අපේ ශාස්ත්‍රවරයාමුනේ මෙවැනි විශ්වයක් ගැන අවබෝධයක් තියෙන උත්සමී. එනිසා උන්වහන්සේගේ ධර්මයේ අනිත්‍යයන් වඩා වටිනා දෙයක්. එනිසා මේ ධර්ම මැනවින් දේශනා කරපු ධර්ම. පණමුවෙන් මරහතන් වහන්සේලා සැටනමට අයගත කුල පුත්‍රය ඇතුළු පිරිස ඒ වගේම කොණ්ඩඤ්ඤ ආදී පක්කග මහණුන් මේ ස්වාමීන් වහන්සේලා 69 රහතන් වහන්සේලා දිනුනාට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේහයට වික්‍රේ ධම්මං මහණෙනි ධර්ම දේශනා කරන්න ආදි කල්යාණං මැදේ කල්යාණං ආදි වශයෙන් මුල යහපත් මැදේ යහපත් අගේ යහපත් අර්ථ සහිත වැන්දෙන සහිත ධර්මයේ දේශනා කරමින් ගම් ධනාව උසරා හැසිරෙන කියන එකමගකින් දෙනමක් නොබතින් තනි තනිවම වැඩම කරමින් මිනිසුන්ට මේ දහම් පරිදි දේශනා කරන්න කියලා. ඔබත් මාත් මේ සසර ගමනේ නිදහස් වුණා. ඒ නිදහසේ පණිවිඩය දේශනා කරමින් හමුවන මිනිසුන්ට මේ නිදහසේ ධර්ම දේශනා කරන්න කියලා. එකමගකින් දෙනමක් යන්නේ පාතුවේයි. එකමගකින් දෙනමක් යන්නේ පාතුවේ සීමතුල ඒවනික රාතන් වහන්සේලා 69 ලෝක හිටියේ. ඉන්දියාවගෙන මහ විශාල රටක්. ලංකාව වගේ 53කට වඩා ලොකුයි. එවැනි රටකින් මේ ස්වාමීන් වහන්සේලා 69කින් උපරිම සේවයක් සලසා දීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ තනි තනියම ස්වාමීන් වහන්සේලාට වැඩම කරන්න කියලා දේශනා කළේ. මේ අනුශාසනා පිළිගත්තු ස්වාමීන් වහන්සේලා පින්නතුනි එක එක මාර්ගවලින් තනි තනියම වැඩම කළා. වැඩම කරමින් තමයි මේ ධර්ම දේශනා කළේ. පස්සේ කාලේ තමයි සාමූහිකව වැඩම කරන්න තීරණය කළේ. ඒකට හේතුව තමයි වැඩි පිරිසකට මේ ධර්ම අනුග්‍රහය ලබා දීම. ඒ දේශනා කරපු ධර්ම ස්වාහතෝ කියන ඉස්හාමනවින් දේශනා කළේ. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බණහානයගෙන ඉතාම කරුණාවෙන් ධර්ම ශ්‍රවණය කරන හැම කෙනාටම හිතන්නේ මේක සමන්තම කියන ධර්මයක් කියලා. මගේ මූණ දිහා බලාගෙන බුදුහාමුදුරුවෝ මටමයි මේ ධර්ම දේශනා කරන්නේ කියලා බොහෝ දෙනෙකුට අවබෝධයක් එනවා. පුජ්‍යණන්ගේ අතීත ආත්ම භාව පිළිබඳව සරකලා බලලා පුජ්‍යණන්ගේ හිතේ කෙලෙස් වල ස්වභාවය තේරුම් අරගෙන ඉතාම අවධාරණයෙන් තමයි පුජ්‍යණන්ට ධර්ම දේශනා කළේ. පාලාවක ඉඳගෙන ධර්ම දේශනා කරනවා නම් සාලාවේ දහස් ගණනක් හිටියා. ඉස්සරහා ඉන්න කෙනාට වැඩිපුර ඇහෙනවා කියන දෙයක් නැහැ. පිටිපස්සේ ඉන්න කෙනාට අඩු වෙන හැම කෙනෙකුත් නැහැ. කාටත් එක සමානව ඇහෙන්නේ. කවුරුත් හිතන්නේ මේ මටමයි ධර්ම දේශනා කරන්නයි කියලා බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ වගේමයි මේ ධර්ම කියන්නේ කිසිම තැනක ගැටෙන ධර්මයක් දේශනා කළා නැහැ. සත්‍යංගේ දුකෙන් නිදහස් වීමේ ධර්මකුයි මේ දේශනා කරන්නේ. බොහෝ විට පින්නතනි ධර්මස්ත්‍රාණය කරනකොට අපිට හිතෙන්නේ මේක නිවන් ළඟින් තියෙන ධහමක් කියලා. නිවන කිව්ව ගමන් ඇතැම් විට අපට අමුතු ලෝකයක් නිර්මාණය වෙනවා. නමුත් පින්නතනි කල්පනා කරන්න නිවන කියන එක මොහොතකට අමතක කරන්න. ධර්මය කියලා කියන්නේ දුකෙන් නිදහස් වීම සඳහා දේශනා කරපු දෙයක් කියලා කල්පනා කරන්න. නිවන ගමන් ඇතැම් විට අපි අය අකමැති වෙන්න පුළුවන් නේද? දරුවන්ගේ වැඩ තියෙනවා, තව ගෙදර වැඩ තියෙනවා, හැම කෙනා ඇතැම් විට අපිට එයක් මේක කල් දානවත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. නමුත් දුකෙන් නිදහස් වෙන්න කියන එක කල් දාන කවුරුවත් කැමති නැහැ. හැම දිනෙකම කැමති දුකෙන් නිදහස් වන්න. ඒ නිසා පින්නතුනි අපේ ධර්මය අහන්න ඕන. ධර්මය පිළිපදින්න ඕන. අපි ධර්මයේ සරණ යන්න ඕන දුකෙන් නිදහස් වීම කියන බලාපොරොත්තු ඇතුව. අන්න ඒ සඳහා මනමින් දේශනා කරපු ධර්ම තමයි ධර්මය කියලා කියන්නේ. පින්නතුනි බුදුහාමුදුරුවෝ ජීවත් වෙන හිටියේ කාලේ වැඩිහිටියේ කාලේ කිසා ගෝතමී දැන් අය ඉතාම දුකට සංවේගයකට පත් වෙච්ච අය. තමන්ගේ දරුවන්ගේ වියෝවෙන්, ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ වියෝවෙන් කාන්තාවන් බොහෝ දුකින් ගොයන් හිටියා. ඒ ඇතැම් විට සිහිසන් නොමැති වචනා බුදුහාමරේ සාරි. ඇවිල්ලා උන්වහන්සේගෙන් ධර්ම දේශනා අහලා පින්නතුනේ ඇහුවට පස්සේ ඇය ඉතාම ප්‍රබෝධයෙන් ජීවිතයට මුහුණ දුන්නා. ඇතැම් විට ඒ වගේ කරදර අරගෙන එන අනිත් අය විහිද සනසන්නේ මේ අය. මහාන වෙලා රහත් වෙනා රහත් මෙහෙණින් වශයෙන් හිටිය ඉසාරෝධි වැනි අය තමයි පින්නතුනේ අනිත් අයගේ දුකට පීඩ වෙන්නේ. ඒ නිසා ධර්මයෙන් පැහැදිලිවම සඳහන් වෙනවා පින්නතුනි දුක ඇතිවීමේ හේතුව සහ දුක නැතිවීමේ මාවතෙන් මේ ධර්මයෙන් දේශනා කරන්නේ. පින්නතුනි අපි බලමු දුක ඇතිවන්නේ කොහොමද කියලා. අපේ හිතේ පීඩා ඇතිවන්නේ කොහොමද කියලා. අත උදාහරණයක් ගමු. එක්තරා ස්ථානයක ලොකු මැටි ගොඩක් තියෙනවා. මොකද තියෙන්නේ? පොල් මැටි ගොඩක් තියෙනවා. මැටි ගොඩක් මෙහෙම අපේ කියමු අපේ යන මහා මාර්ගයක් ආසන්න අපි උදේවස යන මහා මාර්ගයක් ආසන්න මේ මැටි ගොඩක් තියෙනවා. මේ මැටි ගොඩට අපි ආසද? අපිට කිසිම ආසාවක් නැහැ. එක්කෙනෙක් කියනවා මම කොහොම හරි මේ දැන් ආසා නැමැති මේ මැටි ගොඩ පිළිබඳව මම මිනිසුන්ට ආසාව ඇති කරනවා. මම කොහොම හරි මිනිසු මේකට අල්ල ගන්නවා කියලා එක්තරා නුවණැති කෙනෙක් කියනවා. කියලා මොකද කරන්නේ? ඔහු මේ මැටි ගොඩෙන් ටිකක් අරගන්නවා. අරගෙන වතුරත් එක්ක මේ මැටි ටික දිය කරනවා. දිය කළ ඊට පස්සේ විවිධ විදිය රූප හරි ගන්නවා. ඈ ලස්සන තෙල්නම් බඩෝ වලන් ඈ එනකම් ප්‍රතිමා වර්ග එන් සතුන්ගේ රූප නොයේ ඒවා ලස්සනට හදනවා. හදලා හොඳට රත් කළ වේලනවා. ඊට පස්සේ වේලන මේකට ලස්සනට පාට ගන්නවා. පාට ගාල පාරයිනේ අර නිකන් පස් ගොඩ ළඟම අර මැටි ගොඩ ළඟම දැන් ලෑලි ගහන මේව කියලා තියෙනවා. දැන් අපිට මොකද වෙන්නේ? ඕ අර ඉස්සෙල්ලා බැලුවිවත් නෑර පස් ගොඩ දෙතනේ. දැන් අපි මොකද කරන්නේ? අර දෙස බලනවා. බලන විතරක් නෙමෙයි කිහිල්ල අහනවා කොහොමද මේක මට ගන්න පුළුවන්ද කියලා. නිකන් නෙමෙයි අපි අල්ලි දීලාම ගන්න මේකනේ. දැන් අහමුනේ මේකට. අල්ලි දීලා අත් දෙකේ මාරගෙන ඔළුවේ තියාගෙන මේක අපි ගෙදර අරන් යනවා. ගෙදර අරන් ගිහලා කවුරු හරි මේක හොරකම් කරන්න ආවොත් මොකද වෙන්නේ? එයාට ගහනවා බලිනවා. ළමයෙක් කියන මේක කුඩු කරොත් ඉතින් කෙස් නරක් කරගන්නවනේ. ළමයට ගහනවා ඇතැම් විට. බලන්න පින්න පින අපට වෙච්ච දේ. අරගෙන කොහොම හරි අපිව අල්ලගත්තා. දැන් මොන බලන්න දුක ඇති වෙච්ච හැටි. අර පස් ගොඩට අර මැටි ගොඩට අහුනව ඉස්සපි. ඒ මැටි ගොඩට මුණාන වෙච්ච අපි ඒ මැටි වලින්ම වතුර මිශ්‍ර කරලා තින්ත වර්ග දාලා හදපු රූපයට අපි රැවටුණා. අන්න ඒ වගේ තින්න තුනේ මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම සතර මහා භූත රූප වලින් නිර්මාණය වෙලා තියෙනවා. අටවි ආපෝ තේජෝ ආයෝ කියන මේ කොටස් හතරෙන් තමයි මේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ගේදර, මේ ඉඩම්, මේ කුඹුරු, මේ අපේ ශරීරය, මේ අපේ වස්ත්‍ර, මේ අපි පරිහරණය කරන කෝපතිගං, මේ ස්පීකර්, මේ මයික්, මේ හැම දෙයක්ම. හැම දෙයක් අපි ඉන්නතුනේ අර කැන් කැන් වල ගොඩවල් වශයෙන් කිමිති දේවන්නේ. මේවා අරගෙන එකට මිශ්‍ර කරලා විවිධ විදිහ හැඩය වෙනස් කරලා ඊට පස්සේ අපි මේකට ආසා කරනවා. මේ හැඩේ වෙනස් කරපු දිනකට මගේ කරගන්නවා. මේක මගේ කරගන්නවා. මේ මගේ කරගත්තු දේ දිරාපත් වෙනකොට අපි අඬනවා. මේ මගේ කරගත්තු දේ කවුරු හරි හොරකම් කරන්න ආවට පස්සේ මොකද වෙන්නේ? අපි කේන්ති ගන්නවානේ. දැන් බලන්න පේනතුනේ කඩවල තියෙන විවිධ කෑම. අපි කියමු රොටි කියලා තියෙනවා, බිස්කෝත් කියලා තියෙනවා, මනස් කියලා තියෙනවා, කේක් කියලා තියෙනවා, ආම් කියලා තියෙනවා. ආපතියල තියෙන මේව කඩේ තියෙනවා. මේ ඔක්කොම හැදලා තියෙන මොනවගෙන්ද? පිටි වලින් හැදලා තියෙන්නේ. පිටි වලින් හැදෙන හැඩේ වෙනස් කරලා පාට වර්ග දාලා මිශ්‍රණය වෙනස් කරලා තියෙන්නේ. නමුත් අපි මේ හැඩේ වෙනස් කර කර මොනවද මේ කාලේ තියෙන්නේ? පිටි කාලේ තියෙන්නේ. හැඩේ වෙනස් කර කර පිටි වල දැන් පිටි විතරක් කිමනෝතින් කඩේ ඉස්සරහා තියලා කොපොල දාලා කවුරුත් පිටි ගන්නෙ. නමුත් දන්නව රවටන්නේ ප්‍රමේ දන්නවා අල්ලගන්න විදිය දන්නවා. ඒ නිසා විවිධ විදිය පාට දාලා හැඩේ වෙනස් කළා. ඊට පස්සේ දැන් අපි අරකට අහු වෙනවා. එතකොට දැන් අපි ආඩම්බර වෙනවානේ. ඔයා කන්නේ බිස්කෝත් මම කන්නේ කේක් කියලා ආඩම්බර වෙනවා සමහරවිට. ඔව් කන දේ යනවත් ආඩම්බර වෙන සම්විත. නමුත් වෙනසුනි මේ හැම දෙයක්ම කාලා තියෙන්නේ මේ සතර මහා භූත රූප. මේ පෘථිවි ආපෝ තේජෝ වායෝ කියන මේ කොටස් හතරින් හැදිච්ච දේ තමයි මේ අපි හැම දෙයක්ම ඉතාම වටිනායි කියන්නේ කාලා තියෙන්නේ. ඒ කාලය කියලා මේ ශරීරයට ගත ශරීරයක්. ඒකත් සකස් වෙලා තියෙන මේ සතර මහා බෝධ රූපයෙන්මයි පින්නතුනේ. එනිසා තමයි මේ ශරීරය ආදාපේ. අද මේක මගේ කරගෙන ඉන්නේ. නමුත් මේ මගේ කරගෙන ඉන්න ශරීරයෙන් යම් කිසි අවස්ථාවක හිත අයින් වුණා නම් හිතයින් ඇච්ච මොහොතේම ඔව් මගේ නෙවෙයි ඒක ඊට පස්සේ. නමුත් පින්නතුනේ සැපයලෙසම මේ අවස්ථාවේදීත් මගේ නෙවෙයි මේක. මේ අවස්ථාවේදී මේ ශරීරය මගේ නෙවෙයි නමුත් මගේ කියලා හිතන් ඉන්නවා. මගේ කියලා හිතලා මේක වයස යනකොට කියන මම වයසට ගියා කියලා. මේක ළඩ වෙනකොට කියන මම ළඩ වුණා කියලා. පින්නතුනේ හරියට අර 10කට ගිහිලා 10ක් බදාගෙන අපි කියනවා මේ ගහ මගේ කියලා. 10 වයස යනකොට කියනවා අනේ මම වයසට ගියායි කියලා. දැන් ගහ මැරෙනකොට අනේ මම මැරුණායි කියලා ගහ බදාගෙන කෑ ගහනවා. පින්නතුනේ ඒ දේම තමයි මේ අපටත් වෙලා තියෙන්නේ. අපි මේ ලෝකේ බිහි වෙන්න කලින් අපේ මව් කුසේ අපේ කලලයේ මුලින්ම නිර්මාණයේ අවස්ථාවේදී අපේ හිතේ තියෙන ඒක අපේ උනේ නැහැ ඒක අපි ඇතුළේ වෙනස්ම භාවයකදී මව් කියන්නේ එකතු වීම මේ කලලයේ නිර්මාණය වෙන මව් කුසේ නිර්මාණය වෙලා දින දීපිය කියාට පස්සේ අපේ හිත මෙතන සම්බන්ධ වෙනවා හිත මෙතන ආවට පස්සේ karma බීජයක් ඇතුළේ වෙලා ටිකෙන් ටික මේක වර්ධනය වෙලා කලකදී මව් කුසෙන් බිහි වෙනවා බිහි වුණාට පස්සේ දැන් මේක මගේ කරගෙන ඉන්නේ දැන් මේකට කවුරු හරි බනිනකොට කියන්නේ මට බැන්නේ කියලා. මේක ලෙඩුණාම කියන අනේ මම ලෙඩුණා කියලා. මේ ශරීරයට වේදනාවක් එනකොට අයියෝ මට වේදනාවක් කියලා කෑ ගහනවා. පින්නතුනි මෙන්න මේ හිත ශරීරයක් කියන දෙකේ වෙනස හරියට පැහැදිලිව හඳුනාගත්තොත් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ වෙනස හඳුනා ගන්නකම් අපි දුකෙන් ඉන්නේ. ඒතකොට මෙන්න මේ දෙක පැහැදිලිව හඳුනාගත්තු උත්තරමයන් තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. එකතරා අවස්ථාවකදී පින්නතුන රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මේ රහතන් වහන්සේ කුටි වැඩ ඉන්නකොට ඉතාම විෂකෝර සර්පේ වහලෙන් වැටිලා වහලෙන් වැටෙනවා මේ ස්වාමි වහන්සේගේ ශරීරයට. වැඩිච්ච මොහොතේම මොකද වන්නේ මේ ස්වාමි වහන්සේව දෂ්ඨ කරනවා. දෂ්ඨ කිරීමේ වේගයේ කොටෙක් දෙකියතෝ ස්නිකෝ මේ ස්වාමි වහන්සේ දැන් මරණයටපත් වෙන්නේ. මේ රහතන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේට කියනවා ඉක්මනටම මගේ මේ ශරීරය අරගෙන මේ ඇඟස් එක මෙලියෙන් ගිහිලා තියන්න මේක ටික වෙලාවකින් මේක විසිරලා යනවා කියලා. මේ කියා අපරිසිදු වෙන නිසා ඊට කලින් මේක එලියෙන් තියන්න කියලා. ඒ රහතන් වහන්සේ දී වේදනාව එනකොට ඒක තමන්ගේ කරගෙන නැහැ. නමුත් අපට වේදනාවක් එනකොට මොකද? ඕ ඒක මගේ කරගෙන ඉන්නේ මට වේදනාවක් එනකොට අයියෝ මට වේදනාවක් කියලා දරුවේ. එතකොට දුව දරුවෝ තමන්ගේ කරගෙන තියෙන්නේ. ඥාතියෝ තමන්ගේ කරගෙන තියෙන්නේ. ඒ තමන්ගේ කරගෙන තියෙන්නේ. ඊටම තමන්ගේ කරගෙන තියෙන්නේ. ශරීරේ විතර කමනි කරගත්තා නම් කමන්නේ දුක ටිකක් හරි අඩු වෙනවා. අපේ තියෙන මුලාව වැඩිකමට පින්නතුණි අර ඔක්කොම දේවල්. බාහිර ඇසෙන් රූපයක් දැක්කනම් කණේ ඇහුණා නම් ඒ ඔක්කොම තමන්ගේ කරගෙන තියෙන්නේ. කවුරු හරි කෙනෙක් බැන්නනම් ඒ බැනපු එකක් තමන්ගේ කරගෙන තියෙන්නේ. තමන්ගේ කරගෙන මේක මතක් කර කර අහවලා මට මෙහෙම බැන්නා. අහවල් දවසේ බැන්නා මාමගේ කෙනෙකුට බනින්න වටිනවද නැද්ද? මාමගේ ගමේ වැඩගත් වශයෙන් ඉන්න මේ වගේ කෙනෙකුට මාමගේ උගත් කෙනෙකුට මාමගේ උගත් කනෝ දාලා නේද? අපේ මියාපෙන්තරෙන් දුකිනේ. එතකොට පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ මෙන්න මේ දුක ඇති වෙන හේතුව සැපැලෙසම දේශනා කරපු ධර්මයක්. දැන් බොහෝ දෙනා අපි හිතන් ඉන්නේ ස්වාමීන් වහන්සේලාට ධන් ටික පූජා කිරීම. නැත්නම් පොඩට ඇවිල්ලා පින්නරගෙන අවසර යමේක මේකේ ධර්ම කියලා. පින්නතුනි මේව ගැන ධර්මයේ කියලා තියෙනවා. මේව හොඳ දේවල්, මේව සතරේ ඥානසංස ලැබෙන දේවල්. නමුත් මතක තියාගන්න පින්නතුනි මේ යටි කරන දානයක් දීමෙන් හෝ මේ පොල්ට ඇවිල්ලා පින්නරගෙන යාමෙන් විතරක් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වන්න නම් මෙන්න මේ දුක ඇතිවන සැපයන් හේතු වුණුනින් දකින්න ඕන. මේ හේතුව දැන් අහලා අහපු මොහොතෙන් හිතන්නේ අප දුකෙන් නිදහස් වුණා කියලා. දුකෙන් නිදහස් වෙන්නේ නෑ. මේ යහපු දහම අනුව අපි සකස් වෙලා තියෙන කොටස් පහකින් මොනවද පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කොටස් පහකින් මේවට කියන උපාදානස්කන්ධ පංචකය කියලා. මෙන්න මේ පහ වෙන වෙනම නෝනින් දකින්න ඕන. රූපය, වේදනාව, සංඥාව හඳුනාගන්න එක, සංඛාරය කියන්නේ චේතනා, විඥාන කියන්නේ හිත. මේ පහ තේනගෙන 11 ආකාරයකට බලන්න ඕන. රූපය අරගෙන අතීතයේ තිබෙච්ච රූප, වර්තමානයේ දැන් තියෙන රූප, අනාගතයේ තියෙන රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, සුකුම රූප, ඕලාරික රූප, දුර රූප, ළඟ රූප කියලා වේදනා ආදී මේ පහම 11 ආකාරයක නොවනින් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් යලි යලි නොවනින් නැතිනවා. මේකට තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. මෙන්න මේක වැඩිපුර වාර ගන්න සමන් හිතේ සාහරු වුණාට පස්සේ සතර පාරමිතා සම්පූර්ණ නම් සතර අපි අපේ හිත භාවිත කරු ප්‍රමාණය සම්පූර්ණ වුණා නම් අන්නේ ඒ වෙච්ච ප්‍රමාණයට පින්නුතුන අපට මේ දුක නිදහස් වීම අවකාශ ලැබෙනවා. දීකයි දුක නිදහස් වීම මාවත. මෙන්න මේ මාවත මැනවින් දේශනා කරු නිසා තමයි ඊටහමට ස්වාහාතය කියලා කියන්නේ. මේක පින්නුතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ මනාවරණයක්මයි. ඒ හැර සාමාන්‍ය කෙනෙකුට මේක හිතන්නවත් බැහැ. අපි මේකට අහු වෙලා ඉන්නේ. දැන් ජනමාධ්‍ය කියලා කියන්නේ කලාව, සංගීතය කියලා කියන්නේ ඔක්කොම මේ පුද්ගලයා මුලා කිරීමේ සංකේත දේවල්. දැන් හොඳ ලස්සන රූප පෙන්වනවා. මේ ඔක්කොම අර සතර මහා භූත රූප තැන් තැන් වල තියෙනවා අරගෙන අපි මුලා කරනවා. යම් කිසි දෙයක් විකුණ ගන්න ඕන නම් කෑමක් හරි මොනවා හරි මේ තියෙන සතර මහා භූත රූප විතරයි තියෙන්නේ. ඒකට ලස්සන පාට ගාලා, ලස්සන සංගීතකුත් දාලා, ඇතැම් විට ගෑනු ළමයෙකුගේ පින්තූරයකුත් දාලා, ඒ ළඟින් ඒවා කියලා තියෙනවා. එතකොට අපි අහු වෙනවා. නිකන් අහු වෙන්නේ නැහැ නේ. නිකන් අල්ලගන්න බෑ අපි. නිකන් අල්ලගන්නේ බැරි නිසා කරන්නේ මෙන්න මේව දාලා මේ තුලින් අපි අල්ලගන්නවා. මේ නිසා තමයි මේ ලෝකයට මායя කියලා කියන්නේ. මායයේ ලක්ෂණ මේක. මායය කරන්නේ මිනිස්සු අල්ලගන්න එක කරන්නේ. කුසලයට නැඹුරු වෙමින් ඉන්නයි කුසල පැත්තෙන් අනිත් පැත්තට අල්ලන එකයි කරන්නේ. පින්නතුනි ධන මාර්ගයතුළු මේ සියල්ලක්ම මායාවේ කොන්ත්‍රාත්තුයන් කරන්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒවසන් අපේ බුද්ධිය වසාලනවා. මේවට ආශා කළා කළා අපි මේ ශරීරයෙන් පින්නතුනි අපි හරියට අවුවෙදාකු බට ගොබියක් වගේ කියලා ධර්මයේ සඳහන් කරනවා. බට ගොබියක් අරගෙන අවුවට දැම්මම මොකද වෙන්නේ? ඔය යකින්මයිටම වේවිදෙලා හැමරෙලා යනවා. අන්නේ වගේ පින්නතුන් අපි අපේ රක්ෂණයක් තමයි. අපි මෙන්න මේ දේවල්ට අහුවෙලා අපි ඉන්නේ නිතරම අතීතේ හෝ අනාගතේ කියන මාර්ග දෙකේ ඉන්නේ. අපිට වර්තමානයේ ජීවත් වෙන්න බැරි කමක් තියෙන්නේ. අපි කුඩා කාලේ හිතාගෙන ඉන්න සතුට තියෙන අනාගතේ කියලා. කුඩා කාලේ අපි හිතන් ඉන්නේ මොකද ඉගෙන ගත්ත පස්සේ තමයි සන්තෝෂ කියලා. ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ හිතනවා කිහිප පින්නතුන් හැටියට මේ නැත්තම් රැකියාවක් ලබා ගත්තට පස්සේ තමයි සතුට කියලා. රැකියාවක් ලබා ගත්තට පස්සේ අපි හිතනවා විවාහයක් වුණාට පස්සේ තමයි සන්තෝෂ කියලා. විවාහ වුණාට පස්සේ හිතනවා දරුවෝ ටිකක් ලැබුණාට පස්සේ තමයි සන්තෝෂ කියලා. දරුවෝ නම් ආගත්තට පස්සේ හිතනවා දරුවෝ ටික උස්මහත් කළා දරුවන්ට උගන්වපු දවසට තමයි සන්තෝෂ කියලා. ඊට පස්සේ දරුවන්ගේ නිදහස කියලා අවසර ගෙනම හිතාගෙන ඉන්නවා. කොහොම කිහිල්ල කිහිල්ල දිනුතුන අන්තිමට බලනකොට දන්නේම නැහැ තෝපේ මුගාම් වයසට ගිහිල්ලා අතට හැර මිදෙකුත් ඇරිලා. දන්නේම නැහැ අපි. අපි දැන් අනාගතයේ සතුට තියෙ කියලා මේ හිතර ගිහින තියෙන්නේ. බලාගෙන ගියාම අතීතයේ අනාගතයේ සතුටක් නැහැ. මේ ඔක්කොම ටිකක් සැල්ලා. අනිත් ඔක්කොම ලැබිලා. මෙවල මේ එකම දේ මොකද්ද? සතුට විතරයි. සතුටේ නැහැ. ඊට පස්සේ වයසට ගියාට පස්සේ අපි මොකද කරන්නේ? අපි හැරෙන අනිත් පැත්තට. හැරෙන අතීතයට. හැරිලා ගන්න ෆොටෝ ටික ඔක්කොම එළියට. ඇල්බම් ටික ගන්නවා. අරගෙන කියනවා බලන්න මම පොඩි කාලේ ඉස්කෝලෙන් කල කොච්චර ලස්සනද. මම කොච්චර සතුටින් හිටියේ බලන්න මම විවාහ වෙච්ච මුල් කාලේ මම කොච්චර සතුටෙන්ද හිටියේ ළමයි පොඩි කාලේ කොච්චර සතුටින් අපි ගෙදර හිටියේ දැන් ළමයි පේන්නවත් නැහැ දැන් අකීකරුයි කොහොම tie ගිය තින්නේ අපි අන්තිමට අතීතය ගැන හිතේට සතුට වෙනවා බලාගෙන ගියාම පින්නත් අපි මේ මොහොතෙන් මේ ගත වෙන මොහොතෙන් අපි බොහෝ දෙනෙක් සතුට වෙලා නැහැ බුදුරජාණන් වහන්සේ වරක් දිනක් රාත්‍රී යන්නේ උන්වහන්සේ ගහකට සැටුණා දහකට සැටිපලා උදෑසන හිමිදිරි අවදි වෙලා ඊළඟට උන්වහන්සේ පාන්දර 10ට නිදගෙන සමාජසුවෙන් වැඩ සිටියා. න්‍යාස්ථාවේදී එක්තරා රාජකුමාරයෙක් මෙතෙන්ට ආවා. රාජකුමාරයෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි වාසය කරන්නේ ඉතාම වටිනා ඉතාම විශිෂ්ට මන්දිරවල. ඒ වගේම අපි හිටියානේ ඉතාම සුවපහසු ආසනවල, යහන්වල. ඉතාම විශිෂ්ට මන්දිරවල ඉතාම සුවපහසු යහන්වල සැතපෙන අපි මෙහෙම සැතපුණත් මෙච්චර රාජ්‍යත්ව වින්දත් ඔබ වහන්සේ මේ ගහක් යට සැතපෙන ඔබ වහන්සේට තරම් සතුටක් අපිට නැහැ. ඔබ වහන්සේට මේ සතුට මෙච්චර ප්‍රබෝධය මෙච්චර ප්‍රසන්නශීලී මුහුණති යුත්තෝ වහන්සේ වාසය කරන්න හේතු ඇයි කියලා අහනවා. එතකොට සඳහන් කරන බුදුරජාණන් වහන්සේ අතීතං සෝචාමි පච්චුප්පන්නේන නාගතම්. අතීතං සෝචාමි නප්පජප්පන්නේන නාගතම් පච්චුප්පන්නේන යාපේමි තේන වන්නෝ පසිරති. රජ කුමාරයන් මම අතීතේ ගැන දුක් වෙන්නේ නැහැ. ඒ වගේම මම අනාගතය ගැන ලොකු ප්‍රාර්ථනා ඇති කරගන්නෙත් නැහැ. මම වර්තමානයේ මේ ජීවෙන මොහොතේ මම සතුටෙන් ඉන්නවා. ඒකයි මගේ මේ රූපය ප්‍රසන්න වීමට හේතුව කියලා සඳහන් කළා. කින්නතුනි හැබැයි සමාපේ ජීවිතයේ තියෙන්නේ මේ වර්තමානයේ ගත වෙන මොහොත විතරයි. අතීතයේ ගෙවිලා අවසන්. අපි අතීතය කියලා කියන්නේ මොකක්ද? අතීතයේ සිදුවීම වර්තමානයේ අනාගත අපි වර්තමානයේ ගන්නවා. වර්තමානයේ සීයට අරගෙන දැන් කියන දෙයක් ඇදියේ හරියට චිත්‍රපටියක් බලනවා වගේ දැන් බලලා අපි යම් කිසි ආස්වාදයක් ලබනවා. නමුත් සැබෑ දෙයක් පිනුතුන අතීතේ නිරුද්ධ වෙලා අවසන්. ඒ වගේම අනාගතයේ හෙට දවස් හෝ ලබන අවුරුද්ද හෝ තව කාලයක් හෝ අනාගතිකන් ඇවිල්ලක් නැහැ. ඒ නොවන පිට අනාගතයත් වර්තමානයේ අරගෙන අපි සතුටින් උත්සාහ කරනවා. නමුත් මේ දෙකම පිනුතුන මිත්‍යාවන්. සැබෑ දෙයක්ම තියෙන මේ වර්තමානයේ විතරයි. සැබෑ ලෙසම තියෙන ජීවිතය අද දවස විතරයි. එකක් තියෙන අද දවස. ඒක කිව්වම අද. ඒ නිසා හැමදාම මතක තියාගන්න. හැමදාම උදෑසන අවදිුනහම හිතන්න. අද දවස තමයි මගේ ජීවිතේ ලස්සනම දවස කියලා. දවස් සාර්ථක කරන්න උත්සාහ කරන්න. දවස සතුටින් ඉන්න. එතකොට මුළු ජීවිතයම සතුටින් ඉන්නේ. ඒ වගේම පින්නතුනි ඒ ගත කරන වර්තමානය තුනෙන් දකින්න මේව හේතුඵල ධර්මවල එකතුව මේව ක්ෂණිකව ඇති වෙනවා. අපේ ලෝකය කියලා කියන්නේ පින්නතුනි වෙන කිසිම දෙයක් නෙවෙයි. ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය වලින් අපි ග්‍රහණය කරගන්න රූප ශබ්ද ආදී මේ අරමුණු හය විතරයි අපේ ජීවිතේ ඉන්නේ. බෑර කිසිම ලෝකයක් නැහැ. ඇහැට රූප දකිනවා නම්, කනට ශබ්ද අහනවා නම්, නාසයට ගඳ හොඳා ග්‍රහණය කරනවා නම්, දිවට රස විඳිනවා නම්, ශරීරයට ස්පර්ශ ලැබෙනවා නම්, මනසට ධර්ම කියන අරමුණු වෙනවා නම්, මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර රූප සම්බන්ධ ගන්ධ රස ස්පර්ශ කියන ධර්ම කියන මේ කරුණු හය විතරයි අපේ ජීවිත අධ්‍යයනය කියලා තියෙන වෙන කිසිම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියනවා යම් කිසි කෙනෙක් මේ හැයට බාහිරින් ලෝකයක් කියලා දෙයක් තියෙනවා කියලා කියනවා නම් ඒක වචන මාත්‍රයක් විතරයි හැබැයි සුනිම දෙයක් නැහැ කියලා. මෙන්න මේ ලෝකේ හරියට පින්න අපට හැබැයිකම දකින්න පුළුවන් නම් අපි දකිනවා මේ වෙනස් වීම පවතින මේ තත්ත්වයක් මේ තියෙන්නේ. මේ අපි පරිහරණය කරන මේ රූපයේ ඉතාම ඉක්මනින් වෙනස් වීම එක තියෙනවා. මේ වෙනස් වීම නිසා තමයි පින්න තුනේ අවුරුදු පාත අපි පින්තූර ගත්තොත් පින්තූර ටික එකලන්නේ තිබ්බොත් තියෙනවා. බලන්න වෙනස් වෙන හැටි. නමුත් මේ වෙනස පින්න තුනේ අවුරුද්දේ දවස්සක් විතරක් නෙවෙයි වෙනස් වුනේ. මේ ගත වෙන හැම තත්පරයකදීම ඉතාම වැඩි වේග තත්පරයකින් 60කින් 60න් පංගුවකින් විතර වේගයකින් මේ ශරීරය වෙනස් වෙනවා. අප පරිහරණය කරන ශරීරය විතරක් නෙවෙයි මේ බාහිර භෞතික හැම දෙයක්ම වෙනස් වෙනවා. ඊට වඩා වේගින් අපේ හිත වෙනස් වෙනවා. ඒ නිසා රූපේ වෙනස් වෙන දෙයක්, වේදනාව වෙනස් වෙන දෙයක්. වේදනාව කියන දෙයක් ස්ථිර නැහැ. දැන් බලන්න මේ පින්නතුන වාඩි වෙච්ච මුල් මොහොතේ හරිම සමීපයිනේ. නමුත් වාඩිලා ටිකක් ඉඳී හිටියම කොහොමද? අමාරුයිනේ. ඊට පස්සේ හිතනවා නැගිටලා තියෙන තමයි සමීපේ කියලා. දැන් ඉතින් නැගිටින්න බලන්න ඉන්නේ. නැගිටලා මුල් අවස්ථාවේ කියනවා අනේ හරි සමීපයි දැන් තමයි නිවීමක් කියලා. ටිකක් හිටගෙන ඉන්නකොට හිතනවා ආයෙ වාඩි වෙන්න ඕන කියලා. ආයෙ වාඩි වෙන වාඩි වෙච්ච මොහොතේම හරිම සතුටුයි හරිම සැනසීමක් කියලා හිතනවා. වාඩිලා ටිකක් ඉඳලා ගියාට පස්සේ පින්නතුනේ ආයෙ එමය. අපි පින්නතුනේ අවුරුදු 50 60 80 100ක් කියලා ජීවිතයක් ගත කරා නම් ඒ සමස්ත ජීවිතේම අපේ වේදනාවක් කියලා සැප වේදනාවක් කියලා වින්ද නම් මොනවද වින්දේ? අමුතු දෙයක් නෙවෙයි පිළිතුර මේ ඉරියව් වෙනස් කිරීම විතරක් කරලා තියෙන වෙන කිසිම දෙයක් නෙවෙයි. නමුත් අපි මේ වේදනාව රැවටෙනවා. වේදනාව කෙලෙමිච්ච මුල් අවස්ථාව අපි හිතනවා සැපේ කියලා. ඒ වේදනාව ටිකක් කළ ගියාට පස්සේ මධ්‍යස්ථ වෙනවා. ඒකම තව ටිකක් වේලාව ගියාට පස්සේ දුක් වේදනාව බවට පත් වෙනවා. ඔන්නෝක වෙනස් වෙන මේ තියෙන්නේ. ඒතකොට රූපේ වෙනස් වෙන දෙයක් අපි කායිකව මානසික විඳින වේදනාව වෙනස් වෙන දෙයක්. දැන් මානසික වේදනාවක් එහෙම දැන් කෙනෙක් නැති වෙලයි කියලා මරණයටපත් වෙන අපි දුක් වෙනවනේ. දැන් ඇතැම්මිට මරණය කියදර තියෙනවා. තියෙන අවස්ථාවේදී ඇතැම්මිට මරණය නම් ඇති අඟනවා ඇතැම්මිට ගියේ පිටිපස්සට කියලා වෙන කවුරු හරි විහිළුවක් කරලා නිහිනා වෙනවා කෙනෙක්. ඉතින් එකට ඉන්නවන්නේ. ඒ අතරේ කවුරු හරි ආවට පස්සේ ආයි බුවලල ආයි කෑ ගන්නව අඬනවා මොකක් හරි කරපු දවස් කියන බලන්න නම් මේ මෙයාට වෙච්ච දේ කියලා ආයි අඬනවා. ඉතින් ඒ ඉන්න මොහොතේ ආයි පිටිපස්සට ගිහලා ආයි මොකක් හරි හිලුවක් කරලා ආයි නැහැ. දැන් මනස උනත් එහෙම නේද කියලා බලන්නේ ඔච්චර ඉක්මනට වෙනස් වෙනවද මේක? මේක තමයි ස්වභාවය. මේකට කාටවත් දොස් කියන වැඩක් නැහැ. එතකොට වේදනාවේ ස්වභාවය වෙනස් වෙන දේ. සංඥාට යන හඳුනගෙන කියන දේවල්. අපි හඳුනගෙන කියන මේ දේවල් පිළිතුරු වෙනස් වෙනවා. බොහෝ දෙනා හිතන් ඉන්නේ මේ රූපේ වෙනස් වෙන පුළුවන් නමුත් මේ හඳුනාගෙන කියන දේවල් වෙනස් වෙන බෑ කියලා හිතාගෙන ඉන්නවා. දැන් කවුරු හරි අපිට හිතවත් හිටියනම් ආදරය කරා නම් අපි කියන ඉස්තරයන් හුඟා හිතවත් දැන් බලන්නේ නැහනේ හිතවත් ඉස්තරයමට හරි ආදරේ දැන් එහෙම නැහැ කියලා කියනවා. පිළිතුරු මතක තියෙන ආදරයේ සිනහස කියනවා වෙනස් වෙනවා. දරුවා කුඩා කාලේ අම්මට හරි ආදරේ. නමුත් ඒ දරුවා මිස්කෝල් බාර දුරවස් මහදරේ. ඊට පස්සේ අම්මට වඩා ආදරේ ගුරුතුමියට. හැබැයි මේ අම්ම ගුරුවරියක් වෙන්න පුළුවන්. නමුත් අම්ම කියන දේට වඩා විශ්වාස කරන ගුරුතුමිය කියන දේ. අම්මෝම කියවන අපේ ටීචර් කිව්වේ මෙහෙම කියමයි කියලා. ඊට පස්සේ ගුරුතුමිය කියන දේ තමයි වැඩිය පිළිගන්නේ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ගියේ ඉස්කෝල 8 9 5 වෙනට ගුරුවරු කියන දේ පිළිගන්නේ නැති වෙනවා. ඊට පස්සේ ගුරුවරුන්ට අභියෝග කරනවා. ඊට පස්සේ යහළුවන් කියන දේවල් විශ්වාස කරන කාලයක් එනවා. කොහොම කියන තුනේ දරුවන් ගෙවුනත් මේ සංඥා කරන දේවල් මේවා. ඒ නිසා අපේ පින්නතුන් දුක් වෙනවා. ඉස්සර නම් දරුවෝ කී කරු දරුවෝ මට ආදරේ දැන් එහෙම නැහැ කියලා. පින්නතුන් තේරුම් ගන්නේ දරුවන්ගේ කායික වෙනස් වීමත් එක්කම මානසික වෙනස් වෙනවා. දැන් පොඩි කාලේ අපිට අපේ අම්මා කොහේ හරි ගියොත් අපේ මුළු ලෝකෙම අනිමුණා වගේ අපිට නේද? දැන් අවුරුදු දෙක තුන වගේ අවුරුදු දෙක තුන කාලෙදී අම්මා නොතනේ ගියොත් අපි අඬනවා. අපි හිතන්නේ අම්මා සදා කාලෙම නොතනේ ඉන්නේ කියලා හිතන්නේ. අවුරුදු දෙකේ කාලේ නමුත් පස්සේ තමයි දැන් අම නොදෙන ඉගත් නැවත ඒ කියන හැංගීම පස්සෙ එන්නේ. නමුත් එහෙම අපි ආදරය කරපු අම්මා කලක් යාති මොකද වෙන්නේ අපිට? වෙන වෙන යාළු මිත්‍රාදීන් ලැබෙනකොටනේ කොච්චර අපි අර අම්මට තියෙන බැඳීම අඩු වෙනවද? ඇතැම් විට අම්ම දෙන කැමතිම විතර අපි මුලදී අනුභව කළේ. නමුත් පස්සේ අම්ම දෙන ඒව ගැන අපිට ඉතින් අගයකුත් නැහැ. පිළිතුරු මේක තමයි සංඥාව. මේක වෙනස් වෙන ස්වභාවයක්. සංස්කාරය කියලා කියන්නේ චේතනා කර්ම ශක්තිය නිවස වෙනස් කරන දේවල් කර්ම ශක්තිය වෙනස් වෙනවා. විඥාන කියන්නේ හිත වෙනසුනේ තැනක වෙනස් කරන දේ. මෙන්න මේ වෙනස් වීම නෝනින් දැකපු දවසට තමයි පින්නතුනි. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී විහෙරති ආදී වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. මේක ඇතිවීම නෝනින් දකින්න, නැතිවීම නෝනින් දකින්න. මේ ඇතිවීම නැතිවීම නෝනින් දැකලා ඒක සහෝමිතිය දවසට තමයි. දැන් මේක අද මේ පිළිතුරු නැහැ ඇහුවා. හරියටම අමතක කරලා ගියොතින් සුපුරුදු දුකයි කියනවා. නමුත් මේක යලි යලි සිහි කරන්න පුළුවන් නම් මේ මතම අපට අපේ ජීවිතයම කරගන්න පුළුවන් නම් අන්න එදාට තමයි පිළිතුරු අපිට මේ ඇලීමෙන් මේ බැඳීමෙන් අත්වන ඉරණම. දැන් අපි කිව්වා අර මැටි ගොඩට අපි ආශා කළේ නැහැ. අර පස් ගොඩට අපි ආශා කළේ නැහැ. නමුත් මේ මැටි වලින් හදපු අර භාණ්ඩ වලට අපි ආශා කරන්නේ. මේ භාණ්ඩ කුඩු වෙනකොට අපි හඳන ගත්තා. ඒ බාණ්ඩ සොරු වරන් යනකොට අපි හිතෙන් ද්වේෂ කරන ගත්තා. පින්නතින් දුක ඇති වෙන ක්‍රමය මේක. ඒ නිසා මෙන්න මේක යටි යටි තුනින් දකින්න පුළුවන් නම් ඒ දකින්න දැක්ම තමයි ජීවිතයත් එක්ක එකට කරගත් දවසට තමයි මේ දුක සමන්ට නැවෙන්නේ. මතක තියාගන්න පින්නතුනි මේ අවබෝධය ලැබුණයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මේ අවබෝධය ලැබුණත් අපි අපේ දරුවෝට දාලා ආද කියලා. මේ අවබෝධය ලැබුණත් ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන නොගෙන ඉඳීද කියලා කෙනෙකුට හිතෙනවා. නමුත් පින්නතුන් මතක තියාගන්න මේ අවබෝධයේ යම් යම් මට්ටම් වලින් ආය ලැබෙනවා. ඉසහාකව අවුරුදු 7 සුවන් වුණා කියන්නේ මේ අවබෝධයේ කිසියම් මට්ටමකට ලබා ගත්තා. සමහර අය සහජාමයිනෝ ගෙදර ඉඳගෙන මේ අවබෝධය ලබා ගත්තා. කිත්ත ගෘහපතිය කුකුසාටි වගේ අය ගෘහස්ත ජීවිතය ඉඳගෙනම අනාගාමී වෙන මේ අවබෝධය එක සැරේ ඉන්න මට්ටමකින් ලබා ගත්තා. ඒ වගේම පින්නතුනි සුදුන රජතුමා වැනි අය රජකම උත්සන්නදීම මේ අවබෝධයේ උපරිම මට්ටමට අවබෝධ කරගත්තා. මේ අවබෝධය ලබාගත් කෙනා පින්තුනි සමන්ත දරුවන් වශයෙන් ඥාතින් වශයෙන් ඉදවන යුතුකම් කියලා කියනවා. මේ යුතුකම් එක කරනවා. බැඳීම අඩු කරගන්නවා. අත්හැරගන්නේ මොකද්ද? බැඳීම අත්හැරගත්තට යුතුකම් ටික අත්හරින්නේ යුතුකම් ටික ඉතුරු කරගන්නවා. දරුවන්ට සැලකනවා, දරුවන්ට උගන්වනවා, දරුවන්ගේ අනාගතය සඳහා වැඩිදි කරනවා. නමස් කරද්දී දන්නවා දරුවෝ වෙනස් වෙන පුළුවන් දේවල් කියලා තමයි කලින්ම නෝනි දැනගෙන ඉන්නේ. එතකොට අන්නේ අවබෝධ ලැබෙච්ච කෙනා වෙනසුනි. ඒ දරුවන් වෙනස් වෙනකොට දරුවන් ඇතුළේ සමාන බලා කලින් ජීවිතේ සමු ගන්න පුළුවන්. ඇතැම් අමරතාවකට සිද්ධ වෙනවා තින්කම් කළ දන් දීන දරුවෝ වෙනුවෙන් සම්වඩන්න. දරුවෝ සමාන කලින් මිය යන සමහර විට. දරුවේ සමාන කලින් මිය ගියොත් මොකද වෙන්නේ අපි? අපි තාම සංවේගයටපත් වෙනෝනේ. මම තුන් හිතකින් අතිරුවේ නැහැ කියලා සමහර අය කියනෝනේ. සමහර අය කියනෝනේ නේද? ලෙඩක් බරපතල ලෙඩක් හැදුනොතින් කියනවා මම නම් තුන් හිතකින්වත් හිතුවේ නෑ මෙහෙම ලෙඩක් හැදේ කියලා. කවුද කියන්නේ? ඔව් අපි කියන්නේ බෞද්ධයන් අපි මේ කියන්නේ බණහන් අපි මේ කියන්නේ. ඊනුත් මතක තියාගන්න බුදුහාමුදුර සඳහන් කරනවා ව්‍යාධි ගම්මෝම ව්‍යාධින් අනපීතෝති අදීහන් පච්චේකිත මං කියලා. අප හැම දිනෙකම ලෙඩ වෙන අය කියන කාරණය. ලෙඩ වීම ඉක්මවක නොවේ කියන කාරණය නිතරම මෙන්න කරන්න කියලා. එතකොට එහෙම දේශනාවක් අපිට මෙහෙම කරලා තියෙන බුදුහාමුදුරෝ. එහෙම දේශනාවක් අපිට කරලා තිබ්බත් අපි දේශනාව ඇතුළේ දන්නේ නැහැ, දැනගත්තත් අපි මේක හිතන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ලෙඩක් හැදුනට පස්සේ මෙහෙම කියනවා. මේ වගේ ලෙඩක් එයි කියලා මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද? යම් කෙනෙක් කියනවා නම් මම ලෙඩ වෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. එයා බුදුහාමුදුරන්ගේ දහම තුන් හිතකින්වත් පිළිපදලා නැහැ. බුදුහාමුදුරන්ගේ අනුශාසනාව තුන් කෙටිම අපියා ගණන් අරගෙනවත් නැහැ. මොකද මතක තියාගන්න. මරණ ධම්මෝමි මරණං අනතීතෝති අභිනං පච්චේ කිතබ්බං. බුදුහාමුදුර දේශනා කරනවා පාමිවන්දරේ දෙකක් නේ කියන්නේ තමා මරණ කෙනෙක් කියන එක තමා විතරක් නේ තමා ඇතුලේ ඉන්න තමාගේ ඥාති මිත්‍රයන් හැමදෙනෙක් පස් මරණයට පස් වෙන අය මරණය නොයෙස්මෝ අය කියන එක අභිනං කියන්නේ විතරම මෙහෙ කරන්න. මේ මනුස්සාසනක් අපිට කියලා මේ කියලා තියෙන්නේ මේ අනාගතයේ දුක ඇති වෙච්ච වෙනාගේ නිදහසන කලින්ම මේ බෙහෙත කියලා තියෙන්නේ. මේක හරියට කියනොත් මේ වෙඩි නොවදින ඇඳුමක් වගේ. ධර්මයේ කියන්නේ වෙඩි නොවදින ඇඳුමක් වගේ. ඒ කියන්නේ බාහිරින් දුක එනකොට තේරෙන කියන ක්‍රමය මේක. එතකොට අපි ළඟම ඥාතියෙක් නිය ගියාම අපි කෑ ගහනවා නේද? මාව දාල යන්න එපෝ කියලා කෑ ගහනෝනේ. මාවත් අරගෙන යන්න නැහැ කියලා කෑ ගහන සමායක. මම නම් මෙහෙම හිතුවේ නෑ කියන කේස් තියෙනවා. තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා. ඒත් තියෙන තේ තුන් හිතකින්වත් බුදුහාමනු සාධනා පිළි පැදල නෑ ඒකෙන් කියන්නේ. ඒ නිසා සැබෑ ලෙසම අපි බුදුහාමනු සාධනාව අපි ඇහුවනම් අපි ලෙඩ වෙන අය කෙනෙක් අපි නිතර දන්නවා. අපි මහලු වෙනකොට දන්නවා මේ අර කණින් කියපු දේ තමයි මේ පරක්කුනම් තමයි පොඩ්ඩක් කියලා බලන්නේ. ලෙඩ වෙන්නේම පරක්කුනම් බලන්න මොකද මේ පරක්කු කියලා. ලෙඩ දුක ආවට පුදුම වෙන්නේ නෑ. මරණයක් ආවදී මරණය පරපුණම් බලන් තාම මොකද ප්‍රමාද කියලා දිනමර මේ විතරම මෙහෙ දන්න කියලා තියෙනවානේ. ඒ නිසා ආවය කියලා කලබල වෙන දෙයක් නෑ. තමයි ඇතැම් විට වයසට වැඩි අය මියන්න පුළුවන්, වයස අඩු අය මියන්න පුළුවන්, මොන ගුරු මිනි පිළිව මියන්න පුළුවන්. මේක තමයි යථාර්ථයේ තේරුම. එතකොට ධම්මෝ හරයනක් ඇති ධම්මචාරී කියලා දෙයක් ධර්මයේ සඳහන් කරනවා. ධර්මයේ විසින් තම ආරක්ෂා කරන්නේ කියලා දෙයක්. ආරක්ෂා කරන්නේ පිළිතුර මතක තියාගන්න මේ භෞතික ශරීරය නෙමෙයි ආරක්ෂා කරන්නේ. දහමින් ආරක්ෂා කරන්නේ තමගේ හිත. අපහාගත වෙන කස්සෙට මනසපත් නොකර අපායෙන් සිත ආරක්ෂා කර ගැනීම නිසායි ධම්මෝහ වේරත්ති ධම්මචාරී කියලා කියන්නේ. ධම රැකෙන කෙනා ධර්මයෙන් සිත ආරක්ෂා කරන කෙනෙක් එකයි. එවැනි ආරක්ෂාවක් අපිට තියෙන්නේ. නැත්නම් මේ ශරීරයේ මහලු වෙනකොට වළක්වන්න ධර්මයෙන් පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෙඩ දුක්කාම කියන්නේ මම මෙච්චර පිළිගන්න වේද බලන්න මම නෙඩුනායි කියලා. ලෙඩ වෙන එක නවත්තන්න නෙවෙයි මේ ධම තියෙන්නේ. මහලු වෙන එක නවත්තන්න නෙවෙයි මේ ධම තියෙන්නේ. මහලු වෙද්දී ලෙඩ වෙද්දී මරණයට පත් වෙද්දී සිනහම සුමුහුණින් ජීවිත යථාර්ථයට මුහුණ දෙන්නේ නැහැ ධර්මයේ තියෙන්නේ. ඒ ශක්තිය අපි ඇති කරගන්න ඕනේ පින්නතුන්. මේ පින්නතුන් අහලා පියතෙන් මෙත බඳුර මල්ලිකාව ගැන. බඳුර කියලා සේනාධිපති එක්කදී බුදුහාමෙන් කාලේ සේනාධිපතියා කියන්නේ සෙනෙවියා කියන්නේ රටේ රජ සමාගමේ ප්‍රධාන යුද සෙනෙවියා. දැන් කාල හැටියට නම් හමුදා ප්‍රතිවරයා. මේ බඳුල සේනාධිපතිවරයාගේ භාර්යාව තමයි බඳුල මල්ලිකාව කියලා කියන්නේ. දිනක් මල්ලිකාව ස්වාමීන් වහන්සේලාට නිවසේ දානේ පූජා කරමින් හිටියා. දානේ පූජා කරන අවස්ථාවේදී එක්තරා ඇමතියෙක් මේ ස්වාමීන් වහන්සේට ලියුම් කඩදාසියක් ගෙනත් දුන්නා. මල්ලිකාවට මල්ලිකා මේක කියවන එකක් මතක තියාගෙන එකක් ඉනේ තියාගෙන ස්වාමීන් වහන්සේට සුබුරුදු පරිදි දානෙ බෙදමින් හිටියා. මෙන්න අවස්ථාවේ දෙකපාර භාජනයක් කුඩු වුණ තේජතාවක් ඇති වුණා. සරු සාරෝ කියනවා මල්ලිකාවේ භාජනය කුඩු වුණාට හිත නරක කරගන්න එපා. ඔය කුඩු වෙන භාජන ස්වභාවය ඔකයි කියලා. මල්ලිකාමකට කියන්නේ. මල්ලිකාව කියනවා ස්වාමීනි මම මේ භාජනයකට එහෙම කරබල වෙන්නේ නැහැ. මට ඊට වඩා ලොකු අනුසුරක් මේ වෙලා තියෙන කියලා අර ලියුම් කරගාසිය පෙන්නවා. මොකද මේ ලිමෙ තියෙන්නේ? ඒ වළ වෙන පින්නතුනේ මල්ලිකාවගේ ස්වාමියා වෙච්ච බඳුර සේනාධිපතියේ ඔහුගේ කුතුන් 39ක් ඉඩය කියලා සඳහන් කරනවා. 32ක් ඉඩය කියලා සඳහන් කරන නියුළු දරුවෝ එක්ක. ඒ දරුවෝ ටික ඔක්කොම යුද්ධයට ගෙලෙවි. මේ 33 යුද්ධයේදී මිය ගියා කියන ප්‍රවෘත්තියයි මේ ලිමෙ තිබෙන්නේ. ඒ දානේ බෙදනවා සාදේ. ඒක බලලා ඒකත් මතක තියාගෙන ස්වාමීන් වහන්සේට සුබුරුදු පරිදි මේ දානේ බෙදමින් සිටියේ. බලන්න පිනුතින අපට මේ පිනුතුන්ට දානය දෙන අවස්ථාවේදී මේ වගේ දෙයක් මොකද මොකද වෙන්නේ? දානේ අවසන් ඒකෙමනේ. එතනින් ඉවරයි දානේ. පිනුතින බලන්න කොච්චරනම් ඒ අවස්ථාවට මුහුණ දුන්න සාර්ථකව. මල්ලිකා බන්දුල මල්ලිකා කියන ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙනම් ප්‍රවෘත්ති එනකොටම දකින්නවා මේ තමන්ගේ මේ ඇසෙන් මේක දැක්ක. ඒ කියන්නේ කවුරුත් කිව්වෙවත් නැහැ. මේ පත්‍රිකාව දැකලා විසඳන සමහර ඇතැම් විට කලන්තෙල්ල වැටෙන්න පුළුවන්. නමුත් ඇයි මේ හේතුඵල ධර්ම නුවණින් දැක්කා? මේක තමයි ජීවිතය අර්ථයෙන්. ඇයි ඊට පස්සේ දානෙන් පස්සේ අවශ්‍ය දේවල් සංවිධානය කරන්න බලන්නේ නැහැ. ඒව අමතක කළා නෑ. නමුත් මේ දුක එනකොටම පින්නතුනේ අපේ අයෝනස්සව මනස කායෙන් නම් හිටියේ. හරියට අපේ ගේට්ටු ඇරලා තිබ්බා වගේ. නිවසේ ගේට්ටු ඇරලා තිබුණොත් සොර සතුරන් එන්න පුළුවන්. අයෝනස්සව මනස කායයක් කියන්නේ ඒකයි පින්නතුනේ. අපේ අස්කන්නාකාදී ඉන්ද්‍රිය වර අසින්යෙන් අපි පිටියොතින් ඒව නිකම්ම විවෘතව තිබුණොතින් අපට දුක ගලාගෙනන අභ්‍යන්තරයට. අභ්‍යන්තරයට දුක ආවට පස්සේ අපි හඬනවා, වැළපෙනවා, ආශා කරනවා, අනිත්‍යට පණිනවා. මේ ඔක්කොම කරන්නේ අවුරුදු මනසකරින් ඉඳගෙන. සැබෑකම යොනිස මනසකාරී ආවනම් අපි මේ හැම ඉන්ද්‍රියක් රංගම අපි දොරට පාලයන් තියරින්නේ. ඒ දොරට පාලයගේ ළඟින් දුක එන දෙන්නේ අපි එනකොටම බලක්ව ගන්නවා. අන්න ඒ වලක්ව ගන්න නැති පින්නතුනේ දහමක් කියලා එකක් තියෙනවා. ඒ නිසා ඒ දහම සංදිච්චක වූ දහමක්. මෙලවදීම විපාක ලබන්න පුළුවන්. මෙලවදීම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. නිවන කියන එක අමතක කරන්න. දුකෙන් නිදහස් වීමකයි දහම තියෙන්නේ. ඒ නිසා සංදිච්චක කියලා කියන්නේ මේක තේරුම් ගත්තනම් මේක දිගින් දිගටම හිතේ භාවිත කළා නම් සමාන්ත දුකෙන් නිදහස් වීමේ මාර්ගයයි. අකාලික මේ දේශනා කරපු ධර්ම පිනුතුනේ කිසිදු කාලයක පරණ වෙන්නේ නැහැ. මේක කල්ප ගානකට කලින් බුදුරෙක් ලෝකේ පහළම යමක් දේශනා කරන්න ඒත් මේ කාරණේම දේශනා කළේ. මේ පිනුතුනේ හිතෙනවා නම් අපිට ගෞතම සම්බුද්ධ ශාසනය අපිට මේක කරගන්න බෑ. මෛත්‍රී බුදුන් වහන්සේ ශාසනය අපේ නිවන් දකින්න කියලා හිතාගෙන ඉන්නා එකන කියලා කරන්න තියෙන්නේ මේකමයි. වෙන දෙයක් නෙවෙයි. මමද කියවන පිනුතුනේ මෛත්‍රී බුදුහාමුදුරුව දකින්න හරි පුළුවන්කම තියෙන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාස්ත්‍රයේ දැඩි වීරයෙන් අපි වැඩ කරෝතින් විතරයි. නැත්නම් මෛත්‍රී බුදුහාරණය බුදුරු සිය ගානක් යයි පහළ වුණාද කියලා ආරංචියක් අපට ලැබෙන්නේ මේ ආත්ම භාවය අපට හිමුනෝතින්. සුගතිය හිමුනෝතින් අපට මේ ලැබලා තියෙන සුගතිය අපට හිමුනෝතින්. ආයි බුදුරු දහස් ගානක් යන කළොත් අපට ධර්මයේ පදයක් අතහන් ලැබෙවි කියලා හිතන්න බෑ. ඒ නිසා ඊළඟට මෛත්‍රී බුදුහාරණය හරිය අපට මුණ ගැහෙන්නේ මේ නමලත්තා ඔබවතම සම්බුද්ධ ශාසනයෙන් අපි අප්‍රමාදීව සීලාදී ගුණධම්මල යෙදුනකින් විතරයි. වයස ගැටලුවක් නෙවෙයි පිනුතුනි. බුදුහාමේ කාලෙ හිටිය බහුපුත්තිකාගේ කාන්තාවක් කොහොනා කියලා මිනිහා. ඇයට දරුවන් 20 දෙනෙක් හිටියා. ඇය පස්සේ කාලේ අවුරුදු 90 ගානේදී දරුවෝ ගැන කලකිරීලා මහණුණා. අවුරුදු 90 ගානේදී. මහණ වෙලා දැඩි වීරියෙන් රාත්‍රී කාලෙ නිදි මරාගෙන භාවනා කළා. සක්මන් කළා. අර වයසක කාන්තාවකින් ඉඳන් රහත් වුණා. රාද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. සරසානම සිස්සේ. අවුරුදු 120 ගානේ මහණුනේ. අවුරුදු 120 ගානේ මහණලා දැඩි වීර්යයෙන් භාවනා කරලා රහත් වුණා. ඒ නිසා පින්නතුන් දැන් අවුරුදු 60 70 යනකොට මම කියන වයස දැන් කරගන්න බෑ කියලා නේ. මේ ශරීර පින්නතුන් අපි නිතර හිතන්නේ මේවා. මේ ශරීර අපට ලොකු ආදර්ශයක්. අපේ ජීවිත ආලෝකමත් කරන හරියට ප්‍රදීපක් සම්බ වගේ. මේ චරිතය එන් සයි චරිත වලින් ආවේ තරගෙන මනමින් දේශනා කර උදාහමක් වූ සාන්දෘෂ්ටික දහමෙන් මෙලොතින විපාක තියෙන අකාලික හැම කලකටම වරන්දු ඒ වාගේම එහි පස්සේ එන්න බලන්නේ කියලා ප්‍රතිපල දෙන්නන්න පුළුවන් දහමක් මේක. ඕමන එක සමන් වෙත කමුණු වාගේ දැන් මේක ප්‍රතිපල නැතින්න ඕන. දැන් මේ කියපු දහම සමන්ගේ අභ්‍යන්තරයේ නම් වාගේ නිතර නිතර මෙහෙම හිතන්න ඕන. දැන් මේව නිකන් කරන්නේ නැහැ කියලා මේක හිතනනම් තමයි සිල්වත් වෙනවා. අන්නේ සිල්වත් වීම තමයි මේ කරන්නේ. ඒකට සිල්වත් වෙනාගේ ලක්ෂණය තමයි කතාව ටිකක් අඩු කරනවා. තමන්ගේ ශරීරය ඉරියව් සංසුන් කරගන්නවා. ඒ නිසා ප්‍රධානම අපිට තියෙන ගැටලුව තමයි අපි ඉන්නේ කතාව වැඩි කම. ඇකිතා කතාව පාණය කරගන්න සිල්වත් තමයි මූලික පියවර තමයි සිය කතාව අඩු කිරීම කියන එක. ඒ වගේම වෙන සිතාම අපි අහන්න ඕන. නිස්සබ්දෙන් හිටියා කියලා හරියන්නේ නැහැ. නියම දහම අහන්න ඕන. අහන දහම අනුව අපි ප්‍රතිපත්ති යෙදෙන්න ඕන යෝනිසෝ මනසකාරයෙන්. එහි මේ දෙන පුළුවන්කම තියෙන පිණිසුනි. කල්යාණ මිත්‍රාස්ත්‍ය අපට තියෙන්න ඕන. කල්යාණ මිත්‍රයන් අතුරු කරන්න ඕන. කල්යාණ මිත්‍රයන් තුලින් තමයි අපට මේ හැම ලැබෙන්නේ. හැබැයි පිණිසුනි කල්යාණ මිත්‍රයන් අපට අතුරු කරන්න ලැබෙන්නේ අපේ දුර්ජනයන් උනොතින්. අපි කල්යාණ මිත්‍රයන් වෙන්න ඕන. අපි සතුටුකම් වෙන්න ඕන. අපි කල්යාණ මිත්‍රයන් වුණොත් තමයි අපි සතුටුකම් වුණොත් තමයි අපට සතුටුකම් කල්යාණ මිත්‍රයන් මොනින් හෙන්නේ. නැත්නම් එකට මොන ගැහුණාත් අපට කල්යාණ මිත්‍රෙක් හඳුනා ගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍රයන් හඳුනාගෙන කල්යාණ මිත්‍රයන්ගේ දහම අසලා ඒහා උදාහරණ යොමු සමාජකාරයන් තමන්ගේ ප්‍රතිපත්තිය යෙදලා අපි මේ ජාති ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වීමේ සැබෑ මාවතින් අපි ගමන් කරමු. එසේ කටයුතු කරන්නේ මේ හැම දිනාටම ත්‍රිවිධ රත්න ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාතර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බොහෝ වේලාවක් මේ අත්සන් ධර්ම ශ්‍රවණය කළා කාලයම ගත ඉක්මුණා. මේ හැම දිනම බොහොම ඕනෑකමින් ධර්මයේ කෙරේ ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. සැත් කරගත් මේ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අපනමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඥාතින් නැත්නම් ඒ සියලුම ඥාතියෝද මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාගේම සතර ජීවිත සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම මේ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්බද්ධ දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දිනාමත් අපේ රට දය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් වඳින ආරක්ෂා කර දෙත්වා කියන පැතුමින් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටා චභුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා චභුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චභුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණ්‍යානි සංසිං රැස් කරගත් සියලු කුණිදරණන්ගේ ඵලයෙන් මේ පිණසුන් හැම දිනාටම මෙවැනි පින්කම් කරන්නට නිරුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුංකා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නින්සෝකා කොන්තු සම්වේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන බියෙන් තේවෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේම සත් සොම්නස් වෙත්වා. හොඳයි හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.